හැමදිනාම තෙරුවන් සරණයි. හැමදිනාමත් මේ තම ගෞරවයෙන් අප පිළිගන්නවා. සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ ප්‍රචාරය වෙන සජීවි ධර්ම සාකච්ඡාවට මේ අවස්ථාවේදී මේ ධර්ම සාකච්ඡාව අපි සවන සිසිලස ගුවන්විදුලි ඔස්සේ ප්‍රචාරය කරනවා. ඉතින් අද දවසේදීත් මේ ධම්ම සභාව මණ්ඩල පිළිවෙලම කර සිටිනවා ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලීඩ් නුවර මේ දිනවල වැඩ වාසය කරන පූජ්‍යපාද කාර්යගම මහින්ද සාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පසුගිය මාස කිහිපයක් දැන් අප සමග එක්ක අපිට මේ වැඩසටහන සම්බන්ධව උන්වහන්සේ අපිට ධර්මය කියලා දෙනවා. ඉතාමත්ම විචිත්‍ර ආකාරයට අපිට හිතට දැනෙන ආකාරයට උන්වහන්සේ ධර්මයේ ගැඹුරෙන් අපිට පැහැදිලි කර දෙමින් සිටිනවා. ඉතින් අද දවසේදී අපිට භාගයක් ලැබෙනවා. ඉතාමත්ම වටිනා තවත් ධර්ම කොටසකට ගෞරවණීය වහන්සේගෙන් අපිට ඉගෙන ගැනීමට අද අපි සාකච්ඡාවට ගන්නේ එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ මාසය දැනගන්නේ පටිසම්භිදා මග්ගප්‍රකරණේ මහවග්ගේ සත්‍ය ඥාන කතා අතුරෙන් සත්‍ය ඥාන චතුස්තක ද්වේ කියන කොටස 56-63 ඒ කොටසට ඥාන කතාව දෙතුත් කියලා තියෙනවා. ওই කොටසයි අද ගෞරවණීය සභ්‍ය කියලා දෙන්නේ. ඉතින් මම කල්යාණ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිනවා ගෞරවණීය ස්වාමීන් වහන්සේ අපේ දේශනාව කරලා අනුතුප්පයෙන් අනුතුරුව කල්යාණ මිත්‍රයන් අතර අපි සාකච්ඡාවක් මද වෙලා කරලා ඉන්න මිතුරු ගෞරවණීය ස්වාමීන් වහන්සේ නැවත යොමුමු. ඒ අපි අවබෝධයෙන් හරිද කියලා තවදුරටත් දැනගැනීම සඳහා. එහෙනම් මම ඉතාම ගෞරවයෙන් පූජ්‍යපාද කාර්යික මහින්දා ස්වාමීන් වහන්සේට දෙපා නමද නමස්කාර කරමින් ඉල්ලා සිටිනවා අද දවසේදී අපිට කතාගෙන ධර්මයේ පහදා දෙන්නා ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සමන්ත සත්වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හිමස්මින් යේව ව්‍යාමත්තේ කලේබරේ ප්‍රසන්නින්නි සමනකේ ලෝකංච පංඝාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනිංච පටිපදං සාලනක සිසිලස ධර්ම වැඩසටහනට ධර්ම දේශනයට ධර්ම සාකච්ඡාවට උන්කන් දෙන ලෝකවාසී ප්‍රඥා බුද්ධ සම්පන්න සියලුම කාරණක පින්වතුනි අද දින මේ පවත්වන ධර්ම දේශනාවේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන උන්කන් දීම ලබන්නා වූ ඉතිංවත් පිරිසට සසර කෙටි කරගන්න සම්මා දිට්ඨියම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පළමු කොටම. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පටිච්චසමුප්පාද මග්ග ප්‍රකරණයේ ඥාන කතාවල මහවග්ගේ ඥාන කතාවල සත්‍ය ඥාන සතුෂ්ඨේ පිළිබඳව තමයි අපිට ධර්ම දේශනාව හැටියට කරන්න තියෙන්නේ හා සාකච්ඡා කරන්න තියෙන්නේ. පයින්ටින් සඳහන් කළ ධර්මපාතයේ ඔය පිටම තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. බුදුපියාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි බබයක් පමණ මේ ශරීරය තුළ ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා කියලා. එහෙම නැත්නම් දුකක් දුකට හේතුවක් දුක නැති කිරීමක් දුක නැති කිරීමේ මාර්ගයක් මේ බබයක් පමණ ශරීරය තුළ තියෙනවා. තව විදිහක උදාහරණයක් කියනවා නම් ඉසරදයක් තියෙනවා කෙනෙකුට. ඒ ඉසරදයට හේතුව මේ ශරීරය ඇතුලේ තියෙනවා. ඉසරදය සුව කර ගැනීම, ඉසරදය නැතුව ඉඳීම, ඉසරදය නැති කිරීමේ මාර්ගය මේ අතරම බඹයක් පමණ ශරීරයේ තුල තියෙනවා. ඉසරදය තියෙනවා, ඉසරදයට හේතුව බඩේ ඇදීම. බඩේ අජීර්ණය නැති කරගත්තොත් ඔන්න සුවය දැනෙනවා. සුගතේ නැති කිරීමට මාර්ගයක් තියෙනවා. බඩේ අජීර්ණය නැති කිරීම තමයි කලවිස්ස. එතකොට ඉසරදය නැතර වෙනවා කියන්නේ. සුවය දැනෙනවා. නිවීම දැනෙනවා. මේ විදිහට ලෞකරා බුදුහාමුදුරුවෝ පින්වතුනේ අපට මේ ලෝකයෙන් ගැලවෙන්න හැටි මේ සංසාරේ නැවත නැවත ඉපදී ඉපදී අනේක නතර කරගන්න හැටි විස්තර කරලා තියෙනවා. ඒක පින්වතුනේ බුදුහාමුදුරුවෝ දියුණු කරගත යුතු ඥාන හතරක් සඳහන් කරනවා කියන්නේ. පළවෙනි ඥානය තමයි දුක්ඛ ඥානය. දුක පිළිබඳව විශිෂ්ට වූ අවබෝධයකින් යුතු දැකීම. මේ පිළිබඳව හොඳට මනාව විනිවිද මේ මට දුකක් තියෙනවා කියලා දැනගන්න එක ඒක ඥානයක්. දුකක් තියෙනවා කියලා හඳුනාගන්න එක. ලෞකික වශයෙන් ලෞකිකත්වයට අසු වෙලා ඉන්න එවඩත්තන් ඉන්ද්‍රිය ධර්ම වලින් ගන්නා වූ පරිණිත වලට සිතේ කැමැත්තක් ඇති වෙනවා. ඉන්ද්‍රියන් වලින් ඉන්ද්‍රිය ධර්ම සිවට ඉන්ද්‍රියන් වලින් ගන්නා වූ පරිණිත වලට සිතේ කැමැත්තක් තියෙනවා, ලෝභයක් තියෙනවා. ඒ දැනෙනා වූ ලෝභය නිසා ඒ පුද්ගලයා මෝහ සහගතයි. මෝහ සහගත නිසා මුලා වෙන ස්වභාවය තියෙන නිසා මේ සත්‍යයට දුකක් තියෙනවා කියලා ඥානයක් පහළ වෙන්නේ නැහැ. සැපක් කියලායි හිතන්නේ. ලෝකය සැපක් හැදීරේ තමයි සම්පූර්ණ තේරෙන්නේ. නිරයේ නිරයේ ලෝභිය වල පැහැර පුද්ගලයාටත් මේ පැහි පැහි දුක් විඳින ගම ඒකම ඉන්න හිතනවා මිස ඒකෙන් නිදුන්න කියලා ඕනකමක් ඇති වෙන්නේ නැහැ. කිතාම සූති පුරාසූදියාට පවා ඒ සූති ලෝකයේ පින්වතුනේ සපක් හැටියට තමයි දැනෙන්නේ, දුකක් හැටියට දැනෙන්නේ. ඒක දුකක් හැටියට විනිවිද දක්නා සම්ම විශිෂ්ට විදිහට දක්නා ක්‍රම ඇති කරගන්නා වූ ඥානයට දුක්ඛ ඥානය කියලා කියනත් වෙනවා. අරිඤ්ඤය ස්වභාවය යුතුය. ඒක දකින්නකොට මොකද මෙතනදී ඇති වෙන්නේ? ඊළඟට සමුදඥානය. සමුදේ කියලා කියන්නේ මොකදනේ? සමුද කියන වචනේ තේරුම හට ගන්නවා. දුක හටගන්නේ කුමක් මූලික කරගෙනද? මේ මූලික කරගන්නා වූ දේ නැතිකල යුතුය කියන ඒ ස්වභාවය හේවත් සහා භෞතික ධර්මය අඳුනා ගැනීම උසස් ලෙස අඳුනා ගැනීම ඒ ඥාණය ඒ අවබෝධය ඇති කර ගන්න ඕනේ. මේ දෙවෙනි ඥානය සමුද ඥානය. ඊළඟට නිරෝධ ඥානය. ආශ්‍රමයන්ගේ ක්ෂය වීම නැත්නම් කෙලෙස් වල නැතිවීම රහත් ඵල. මේ වටිදාත්ම රහත් ඵලය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු. මේ ඥානය තමන් තුළ පහළ කර ගන්න ඕනේ. මාර්ග ඥානය. ඒ කියන්නේ මේ සියලුම දුක් වලින් නිදහස් වීමට කල යුත්තේ මොකද්ද? බඩේ ඉසේ රදේ ඉවත් කර ගැනීමට, ඉසේ රදයක් නැතුව ඉඳීමට, බඩේ අජීර්ණය දුරු කළ යුතුයි. ඒක දුරු කරන්න කල යුත්තේ කුමක්ද කියන එක. ඒ වගේ සතර දුකින් නිදහස් වීම සඳහා පුරුදු පුහුණු කළ යුතු උසස් වූ ධර්මයන් හඳුනා ගැනීම සිද්ධ කළ යුතුයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට අපි හඳුන්වනවා කියන එක. එතකොට මේ දුක්ඛ ස්වභාවය හතර ආකාරයකින් පවතිනවා. ඒ පංචස්කන්ධය තුලයි මේ දුක තියෙන්නේ. මා ඉහතින් සඳහන් කළ කර්මපාතේ සඳහන් වෙනවා පින්නතුනේ, දුක තියෙන්නේ නැත්නම් ලෝකය තියෙන්නේ, සත්‍යා ඉන්නවා කියලා කියන්නේ මේ පහක් තුල පහෙන් එකයි අපට තේරෙන්නේ. ඒ තමයි පින්නතුනේ රූපස්කන්ධයේ ප්‍රමණය හැම විටම අපට තේරෙන්නේ. පහෙන් එකයි තියෙන්නේ රූපස්කන්ධය. රූපස්කන්ධයේ ප්‍රමණක් තිබුණා බෑ අපේ ජීවිතේ. සාමාන්‍යයෙන් නිදාගත්ත කෙනාට රූපස්කන්ධය තියෙනවා. සිහිය නැති කෙනාට රූපස්කන්ධය තියෙන මරණ කිරාට රූපස්කන්ධය ඉතිරි වෙලා තියෙනවා. සිහිය නැති කිරාට උදාගත්ත කිරාට වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක නැහැ මේ වෙලාවට. ඒ නිසා වේදනා, සංඥා, සංකාර කියනව අපිට දැනින්නේ නැහැ. විඤ්ඤාණය එතකොට පින්වත්නි මේ පහම එකම තැන තියෙන්නේ, හතරක් තියෙන්නේ නැහැ. මේ පංචස්කන්ධේ දුක්ඛ ස්වභාවය හතර ආකාරයකට පවතිනවා කියලා කියනවා. මේ හතර කොටස මෙන්න මෙහෙම බෙදෙනවා. පීඩන ස්වභාවයෙන් යුක්තයි, සංකප්ප ස්වභාවයෙන් යුක්තයි, සංපාත ස්වභාවයෙන් යුක්තයි, වේතරිනාම ස්වභාවයෙන් යුක්තයි කියනකොට මේ හතර ආකාරයෙන් යුක්තයි මේ දුක්ඛ ස්වභාවය. පළවෙනි එක ගන්න මේ පීඩන ස්වභාවය. මේ පීඩන ස්වභාවයට අර හනිස්සුරණ එකතු වෙනවා කියනකොට විශේෂයෙන් ඒ පීඩන ස්වභාවයේ කායික හා මානසික කියන දෙකෙන්ම දැනෙනවා පින්නත. උත්පත්තියේ සිට මරණය දක්වා මේ පීඩනේ දැනෙනවා කෙරෙකට. මේ පීඩා කරන ස්වභාවය. ඒක තමයි බරු එක් පින්නතුනි මෙන්න මෙහෙම කියනවා. මේ රට තුලම අම්මගේ මෞකසට ඇඟිල්ල දික් කරලා තියනවා මම ඔය අඳුරු කුටිය තුල මාස 10ක් වසුතු වෙලා පීඩාවෙන් සිටියා කියලා මම ඔතෙන් ආවේ හොඳට හොයලා බලන්න එකක්ම නෙවෙයි ආවේ හොඳට හොයලා බලලා ඔයාගේ හොඳ ගති ගුණ දැකලා තමයි මං ආවේ ඉතින් දැනත්තිය රෑට කෑ ගහලා කියනවා අනේ මගේ අම්මා තාත්තා පිස්සලා මැරුණා කියලා. ඒ ගිය භවයේ අම්මා තාත්තා පිස්සලා මැරිලා කියලා. ඒ දුක මේ භවයේ දැනෙනවා යාට. අර යටි හිතේ තියෙන එක දැනෙලා අඬනවා රෑට පිස්සලා. ඒ භවයේ අම්මා තාත්තා නැතිවීම මහා දුක් ගොඩක් පීඩාගෙන දෙන එකක්. ඉතින් නඳුන් දන්නා පීඩා කොච්චර තියනවද කියලා සත්‍යයට. ඒක කැටි කරලා අපේ බුදුහාමුදුරුවෝ කියලා තේමා මෙන්න මෙහෙම. ජාතිය පීඩාවක් දුකක්, ජරාව පීඩාවක් දුකක්, මරණය පීඩාවක් දුකක්, ශෝකය පීඩාවක් දුකක්, අයිදේවේ පීඩාවක් දුකක්, දුක්ඛය පීඩාවක් දුකක්, ໂໂມນາສຍ પીડાවක් දුකක් ઉપાયાસે અપ્રિય સંપયોગ્ય પ્રિય વિપ્રયોગ્ય એમતિદા નોલેબીમ એવાગેં પંચ સંદેમ પીડાවක් ગેન દેસ ઓર સાકારેકට બુદ્ધહામંદુરો સેલુ દે કટી કરલા તીના કેત ઓકાતિ વિગ્રહ કરલા ગત્તુ તેમ બહુ દે તીના ඔබට දැන් අර දරුවෙක් හැටියට අපි සංසාරේ කොටෙක් ඉපදුනාද මව් කුසල් තුළ වසුතු වෙලා මව් කුසල් තුළ අඳුරු කුටියක් තුළ කොයිතරම් කාලයක් දුක් වේදනාවෙන්ද අම්මා ඉඳ ගන්නකොට නැගිටිනකොට ඇවිදිනකොට උණු වතුර බොනකොට ලුණු කඩකොට ඒ හැම එකකින්ම අපි පීඩා විඳිනවා. ඉපදුනාට පස්සේ ඇවිදින්න දරුව කතා කරගන්න දරුව දුක් හරියට පීඩා වෙනවා. ඉගෙන ගන්න යෑමේදී මතක හිටින් නැතුව ආදී නොයේක් දේ වලින් පීඩා වෙනවා. ඊළඟට නොසලකිරිකම් වලින් නොයේක් පීඩා වෙනවා. දැනුම් වලින් නොයේක් පීඩා වෙනවා. ඒ විදිහට කෙලවරක් නැති පීඩා වෙනවා. ඊළඟට කොහොම හරි කරලා විවේචිලා ඉගෙනගෙන රැකේ. අධ්‍යාපනය අවසන් වෙලා රැකියාවකට ගිහින් කොයිතරම් පීඩා වේද? සමාජයේ පවතින නිලුම් දඬු මත පුද්ගලයාගේ රැකියාව විවිධ වර්ගීකරණය කරාට ඒ සෑම කෙනෙකුටම අමුතු සතක් නෑ පීඩා වේදන කෙලවරක් නැති. ඉදි මරන්න වෙනවා. දරුන් අහන්න සිද්ධ වෙනවා, වැරදීන් සිද්ධ වෙනවා. සමාජ රක්ෂා කරන්න ගිහින් වැරදිලා හිරේ එහෙම ඉන්න වෙන රක්ෂාව නැතුව යනවා. කරාපිරමක් නැති. මේ විදිහේ පීඩාව නෙමෙයි. දරුවන්ගෙන් පීඩාව නෙමෙයි. බිරිඳගෙන් පීඩාව නෙමෙයි. ස්වාමියාගෙන් පීඩාව නෙමෙයි. හැබැයි පින්වතුනි මේ සියලු පීඩාවන් අමතක වෙනවා අපට දීලා තියෙන පගාවක් මත සබහදාන. ඒ පගාව තමයි ඒ පගාව පින්වතුනි රාගය නැමැති පගාව, ආශාව නැමැති පගාව. ඒක පුංචි පගාවක්. ඒ මත ඕනම දුකක් ගෙනියනවා. හරියට ගොන් කරත්තේ හරක් දෙන්න ඉදිරියේ ඉදිරි උන්දියක් එල්ලලා තියෙනවා. පිටිපස්සෙන් අති විශාල කිලෝ 1000 ක විතර බරක් කටවලා තිබුණා. ඉදිරි ඉන්නත ඡන්ද තියෙන ආශාවට ගොනා ඉදිරියට ඇදෙන ගොන්න දෙක. ඇදෙන්නේ පිටිපස්සේ බරකුත් එක්කම බර අදිනවා කියලා තේරෙන්නේ අර ඉදිරි ගහනන්නේ පගාව ඒකට තියෙන කුෂ්ණාව නිසා බර අදිනවා කියලා තේරෙනවා. දුකක් හැදෙද තේරෙන්නේ අර පගාව නිසා හැමති. දුකක් හැටියට හිතට තේරෙන්නේ නැති නිසා මේ පීඩාව අපි මරණය දක්වා ගත වෙනවා. ලෙඩ වෙනවා. ඒ හැම එකකදීම එහෙම වෙනවා අපි. ඊට පස්සේ අපි මරණයට පස්සලා මරණයෙන් පසු ආය නැවත ඔය විදිහම මෞකසකට ගිහින් වකුතු වෙලා ඊදා විදිනවා ඉගෙන ගන්න ඊට පස්සේ බුදු බැලිය අතට ඉන්නවා පුංචි පුංචි දේ කමින් ලෙඩ වෙමින් නැගිටමින් ඇවිදමින් ඉගෙන ගන්නමින් විශ්වවිද්‍යාලවල යමින් ඒ වකවානු වල තියෙන අධ්‍යාපන ක්‍රමවේද මත ආය රස්සා කරමින් දැනුම් අහමින් ආය වයසට යමින් ආයත් අර චක්‍රයේම ප්‍රතිරෝධයේම දිගින් දිගට කැපෙන උර චක්‍ර මාලයේම අපි ඉන්නවා අපිට. උකල්පින් සංසාරේ කොටෙත් උසලා. ඔන්නෝයේ පීඩා තින්වතුනේ ප්‍රමාණයක් අපට විස්තර කරන්න බැහැ. සතර එහෙම විදපු පීඩා ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ තින්වතුනේ. ඒ තරම් දීර්ඝ කාලයක් ඒ පීඩාව වින්දාර පොඩි පගාව මත ඊළඟ සංකත ස්වභාවය කියලා කියනවා. සංකත ස්වභාවය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ත්‍රිභූමික ධර්මයක්. මේවා ඇති කරගන්න බ්‍රහ්ම ලෝකෙක උපදින්න ඕන නම් පින්වතුනි නිකම්ම බෑ. නිකම් බ්‍රහ්මයේ කියන්නේ නෑ. පීඩා විඳින්න ඕන. ඒ සංකත ධර්මයන් එකතු කරලා සංස්කාර. මේ මොනවද කළ යුත්තේ? අමුදරුවන් අත්හරින්න ඕන. කෑම බීමෙන් වළකින්න ඕන. ඉන්ද්‍රියන් පාලනය කරන්න ඕන. තමන්ගේ කුස්නාවට අනුව කටයුතු කරන්න බෑ කොහෙවත්. ජීවිතේම කලාවත වූ උදකලා භාවයකට පත්වලා දුක්ඛිනින්ද වේ. දෙවියෙක් වෙන්න ඕන නම් කිසිම විදියකින් දුස්සීලකම් කරන්න බෑ. සමා සතුවක් වූන් පරිත්‍යාග කරමින් තමන්ගේ ජීවිතේ සැප උදිතා යම් දෙයක් උපයා සපයා ගත්තනම් දිවාරය පිහිටිලා ඒවා නිකම්ම කිසි බලාපොරොත්තුවක් නැතුව පරිත්‍යාග කරන්න ආපෝ ප්‍රතිලාභයක් නැති. අනිකතර ලාභයක් නැති දෙයක් දෙවියෙක් කියලා. ඒක මානවයෙක් කියලා ඉපදෙන්න නම් ධනවත්කමක බලවත්කමක ඉපදෙන්න නම් ඒ විදිහට අපි සිතන් කරන්න ඕන. ඒ සිතන් කරන්න මහන්සි වීමක් හටක් නැවේ මහා දුකක් වෙනවා. ඒ අතරින්ද වෙන්නේ හැබැත්තට වඩා අකමැත්තෙන් තියෙනවා. අසු අකමැත්තෙන් අත්හරින්නේ සංකත ධර්මයන් එකතු කරන්නේ. සතර අපායට යන්න උනත් දැන හෝ නොදැන අපි අතින් කෞසිද්ධ විය යුතුයි. එහෙට ගිහිල්ලා දුක් විඳින මෙහෙදී අපි සතෙන් යුතුව සමහර විට පව් කරනවා. සමහර විට මිනිස්සු බරනවා දිව්‍ය ලෝකේ යනවා කියලා. අන්‍ය ආගමිකයෝ මරුවොත් අපේ ආගමේ හැටියට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැත්නම් පින්වතුනි විරි පූජා කළොත් අපේ ආගමේ හැටියට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් දෙවියෝ සතුට කරලා. ඒ විදිහේ මලාවිත් ස්වභාවයෙන් යුතුවේ වෙනුවෙන් සංවිධානාත්මක පූජාවල් සිද්ධ කරලා වැරදි කරලා සමහර විට සතුට වෙන්න කියලා කෙනෙකුරාද ඉරිද මාළු අල්ලන්න අත්තු මරන්න ගිහලා ගිහිල්ලා වෙනලා ඒවත් කරගන්න පින්වතුනි පාප ධර්ම මරණයෙන් පස්සේ ඒකතු කරගත්තු සංකත ධර්ම කුලයා ඉහිල්ලා ඉපදිලා දුක් විඳින එක තමයි ඔහු අතින් සිද්ධ වෙන්න පින්වතුනි. ඒක හතර අපායට යන්නේ වැඩ පිළිවෙලේ සපක් නෙමේ තියෙන්නේ දුක් වැඩ පිළිවෙල. ඉහිල්ලා පැති දීර්ඝ කාලයක් ඇයි තැයි දුක් විඳින්න වෙන අය පංචස්කන්ධේ. ඉහළ පංචස්කන්ධේ සැප විඳින්නත් කාමයෙන් දවි දවි සැපේ කියලා කියනවා. කාම සිත්තුල සමයි ජීවේ. සංසාර ස්වභාවයේ ඒ සාමාන්‍ය දැවීමක් නෙවෙයි තියෙන්නේ. මේ දැවීම හරිම භයානකයි. දවනවා පුච්චනවා. මොකද්ද වෙන්නේ? විචිලයෙන් සක්කා දිට්ඨිය තම ගමන් කොටු වෙනවා තමයි. විචා දෘෂ්ටිය තම කොටු වෙනවා තමයි. ඒ කියන්නේ මම ඉන්නවා. මම රූපයේ ඉන්නවා කියලා හිතනවා. මම රූපයේ තුල ඉන්නවා. රූපය මමනේ මගේ රූපය ඔය විදිහට සිග්මතුනේ විතර හතර ආකාරයෙන් හැදෙනවා. ඉතින් මේ රූපය ලක්ෂණ කරගන්න රැකගන්න මේක වෙනුවෙන් මොයේද දෙ කරන්නේ. මේක රැලි වදිනකොට හරි දුකක් දැනෙනවා. ඉත පෑනකොට හරි දුකක්. දත් වැටෙනකොට හරි දුකක් දැනෙනවා පිච්චනකොට. කර්මය අවබෝධ නොකරගත් හැම දිනකටම ඔහුගේ නොයෙක් උදේවල් නිෂ්පාදනය කරන මේ ආරක්ෂා කරගන්න කියලා විද්‍යාඥයෝ පරිශ්‍රණ කරන්නේ. එකච්චර ජාත නිෂ්පාදනය කරලා තිබුණත් පෑ එක නතර කරා. ඒ වගේම පින්වත්නි සමංගදී නැති වෙනකොට කුස්සාවෙන් ඒවා නැති වෙනකොට මොයේ දැවෙනවා පිච්ච. සාන්ත නිඳා සමාසේනකොට තමන්ගේ පත්ය පහළ දැම්ම තමන්ව නොසලකිල්ලකට බාධනය කළා තමන්ව වංචාවට ලක් කළා කියලා දැවෙනවා පිච්චනවා. ඒ ජීවිතෙන් හමුදීනම සතර අපායට යයි කියලා දැවෙනවා පිච්චනවා. ඉතින් මේ කෘෂ්ණාව කියන එක ජීවිතල රෑ වෙනකන් දව දව පිච්චලා දාන. ඒ අනිත් පැත්ත වේශය කියන එකක් පුත්තලා දානවා අපි. දැවෙනවා පැවෙනවා පින්වතුනි දැවිල්ල ඉවරක් නැහැ. ඊළඟට විපරිණාම ස්වභාවය බ්‍රහ්ම ලෝකයේ වේවා, දේව ලෝකයේ වේවා, මනුෂ්‍ය ලෝකයේ වේවා සියලු සම්පත් මහා බලයක් ඇතුව ලබා ගත්තට ඒ සියලු සම්පත් වල අවසානයක් වෙනවා. මරණය ලං වෙනවා. ඒ පංචස්කන්ධයන් උපාද කරගත්තේ මහා දුකක් සිංහල. නමුත් ඒවා ඉවර වෙනවා, වැය වෙනවා, ඉරනවා, විනාශයට පත් වෙනවා, වය කියන තැනට පත් වෙනවා. පිටුපස්සේ කොච්චර කාලයක් ගිහිල්ලා හරි ඒක වෙනවා. ටික ටික ටික ටික ටික ටික ටික. ඒකේ විපරිණාම ස්වභාවයත් ඊදාකාරී ස්වභාවයෙන් යුක්තයි කියන්නේ. ඒ හතරම හඳුනා ගන්න පුළුවන් වූ විශිෂ්ට වූ ඥානය. ඒ හතරම අඳුරා ගන්නා වූ විශිෂ්ට වූ ඥානය. විනිවිදව දක්නා වූ ඥානය. දුක්ඛ ඥානය හැටියට අඳුරුත් හදාන් කරනවා පින්වත්. මේ විශිෂ්ට වූ ඥානය දිනු කරගත යුතු. මේ විශිෂ්ට වූ ඥානය දිනු කර ගන්න ඕන පින්වත්. ඊළඟට අමුදේ හේතබව ඥානය අමුදේ ඥානය මේ හට ගන්නා වූ හැටි මේ හට ගන්නා වූ එක නැති කරන්න කොහොමද කියන එක තේරුම් අරගන්න ඕනේ. හට ගන්නා වූ එක නැති කර ගැනීම ඒක ඉස්සර හට ගන්න මෙන්න මෙහෙමයි කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. කාරණා හතකින් හතරකින් එකක් විස්තරයි. ආයු හදත්වය, නිදානත්වය, සංයෝගත්වය, පරිබෝධත්වය. මෙන්න මේ කාරණා හතරෙන් විස්තරයි. ආයු හදත්වය කියලා කියන්නේ දැන් මේ ලෝකේ පින්වතුනි අපි නැවත නැවත ඉපදෙන්න නම් සැප ඇතුව කුසල් එකතු කළ යුතුයි පින්වතුනි. කුසල රැස් කළ යුතුයි. කුසලයන් දියුණු කළ යුතුයි කියන කෙනේ විවිධ ක්‍රම වලින් දියුණු කළ යුතුයි. දානය දීමෙන් කුසල දියුණු කරගත යුතුයි. ඒ දානය කුංචුම පරිත්‍යාගී සිට ඉහළම පරිත්‍යාගයේ දක්වා කුසලයන් දියුණු කළ යුතුයි. කුමකටද? ආයත ඇතු උත්පත්ති ලබන්, ලෙඩ රෝග නැතු උත්පත්ති ලබන්, රෝලස්ස නැතු උත්පත්ති ලබන්, ඒ වගේම මිනිසුන්ගේ ප්‍රසාදය ලැබෙන හැටි ඇතිව උත්පත්ති ලබන්, දිව්‍ය ලෝකවල අපේ යුතුව උත්පත්ති ලබන්, මේවට කුසලයන් වඩ වඩා රැස් කළ යුතු සින්වසනේ. සත්‍යයේ ඉන්නා පුද්ගලයේ ඉන්නවා කියන සංඥාවේ පංචස්කන්ධයේ එහෙම දාලා යන්න කැමති නෑ. නිවන ගැන කොයි තරම් කතා කළත් ඉන්නතුනේ මේ දැන් ඔබට නිර්වාණය ලැබෙනවා කියලා යමෙක් කියලා කියනවා. සියල්ල අත්හැරලා ඔබ වාඩි වෙන්න නිවන ගන්න කියලා කිව්වොත් එහෙනම් කැමැතිද ඔබ ඒක ගන්න කියලා කිව්වොත් එහෙම කියනකොට මේ නිවන ගැන කතා කරන අපිම කියන්නේ ප්‍රතික්ෂේප කරොත් තමයි මහලා තියෙන්නේ. ඒ දැනකදී අහුවා දේශනාවේදී හොයලා දැන් අවුරුදු 10ක 15ක තිස්සේ මම මේ වෙලාවේ දැන් නිවන දුන්නොත් මෙතන ඉන්න කවුද මේ නිවන ලබා ගන්න කැමති අවංකවම හදවත පිටුපස්සට උත්සාහ කරනවා. කිසි කෙනෙක් අත ඉස්සුවේ නැහැ. එක තාත්තා කෙනෙක් අත ඉස්සලා කිව්වා. අපේ හාමුදුරනේ මේ ජීවිතේ නම් මට නිවන එපා. තව ආත්ම හත අටකින් නිවන දුන්නා. මම හොයයි. මේ සත තව හවුරු ආත්ම හත අටක්වත් නිදලා යන්න තියෙනවා නම් තමයි. ඒක තමයි අවංක තාක්ෂේ පන්නහවේ කුෂ්ණාවේ ස්වභාවයක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මේ බුදුහාමුදුරු සෑම එකක්ම මේ බෙද බෙදා විභජනය කරමින් පෙන්වන් කරලා දීලා තියෙනවා. ඡේද කරමින්, වෙන් කරමින් පෙන්වන් කරලා දීලා තියෙනවා. එකක් නෙවෙයි. ඒ සෑම සංකීර්ණයක්ම බුදුහාමුදුරුවන්ගේ ඒ පරිණත වූ පාරිශුද්ධ වූ ඥාණයෙන් දැකලා තියෙනවා. පොඩකරගෙන මේ කියලා තියෙනවා. හැම සිද්ධියක් දැකලා තියෙනවා. මේ දැකලා තියෙන නිසායි ඒක ඒ විදිහේ හැම එකක්ම නිකම්ම සංහාව කියන්නේ නැත්නම් සංහාවේ ප්‍රභේදයන් හැටියට වෙන් කරලා තියෙන තියෙනවා. ආයමනක් ඉතින් මේ රැස් කරන්න දන් දෙන්න ඕන සීල ආරක්ෂා කරන්න ඕන. මේ ඉවෙන් කරන්නේ රැස් කරනවා කියන්නේ. භාවනා කරනකොට මේ තුන් ආකාරයේ ටික එකතු කරගන්නවා තම මල්ලක තින්නක. ආයුමනස්ස එකතු කරගන්නවා. මේ මල්ල එකතු කරලා හොඳ නැවත පංචස්කන්ධයක් සකස් කරගන්නවා ඊළඟ භවයේ. නැවත පංචස්කන්ධයන් සකස් කරගන්නවා. මේ සමුදේක ස්වභාවය සමුදේ ඊළඟ ස්වභාවය තමයි නිදානත්තේ මරණින් පස්සේ තුනෙතුනේ අභිනව අලුත් පංචස්කන්ධ හදා ගන්න තුනෙතුනේ ජාතියෙන් එක එක ජාතියෙන් ඒ ලබා ගන්න ඒක නිකම්ම නෙවෙයි පොදක ලබා ගන්න ඕනේ. මේ නිදානත්වය. එහෙම එකක් තියනවා කියලා අඳුනා ගන්න ඕන හොඳ නෝනේ. මේ නිදානත්වය කියලා එකකුත් තියෙනවා. අන්න ඒ විදිහට නැවත අලුත් පංචස්කන්ධයන් සංසාරේ මෙතෙක් විහිකලා ඉදිරියටත් විහි කරනවා කියන්නේ සමුදය හට ගැනීම ඒක හොඳට තේරෙන්න ඕන. සංයෝගත්වය මේ ස්කන්ධ අන්තක සංඛාත දුක්ඛයෙන් නිදෙන්න නොදී එයින්ම බැඳලා විර කරලා තබන සංයෝග ධර්ම ටිකක් තියෙනවා කියන්නේ. ඒකයි මේ සංයෝග තේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ. ඒ සංයෝගය කියන එකේ පින්වතුනේ සංයෝග ධර්ම තියෙනවා ගණනාවක්. ඒ සංයෝග ධර්මලෝ පින්වතුනේ වෙන මේවා තේරුම් ගන්න ඕනේ සංයෝග ධර්ම ටික. ඒවා තමයි පින්වතුනේ ආමරාග සංයෝගය, භවරාග සංයෝගය, පටිඝ සංයෝගය, මාන සංයෝගය, ඉච්ඡි සංයෝගය, සීලබ්බත පරාමාස සංයෝගය, විචිකිච්ඡා සංයෝගය, ඉච්ඡා සංයෝගය, සංයෝගය, මච්චරිය සංයෝගය, අවිද්‍යා සංයෝගය. මෙන්න මේක. සසර දුකින් නිදෙන්නට නොදී සත්‍යං සංසාරයෙන් බැබ තබන රහන් බදු හරියට නිකන් කින්නතුනේ ගහ රැකෙන්නට නොදී මහ පොළවේ ගහ ඇදලා බැදලා තියෙනවා වගේ මුල්වලු ප්‍රධාන මුල්වලින් ඇදලා බැදලා තියෙනවා මේක වැටෙන්න නොදී රඩවා ගැනීම සිදුකරන ආන් ඒ වාගේ පින්වතුනේ මේ සංයෝගයෙන් සිද්ධ කරන්නේ හැම කිසිම ඇදලා බැදලා ඉර කරලා තබන ස්වභාවයකින් ඒ සංයෝජන ඉඳගන්න ඕනේ කියලා මෙහෙම සංයෝගයක් තියනවා කියලා අවබෝධයක් තිබීම විනිවිද දක්නාකමක් තිබීම පින්වතුනේ සමුදේ ඥානයේ පළ ලක්ෂණ අවිබෝධත්වය සංඛාර යතිබව කලකිරීම ඇතිවලා සතර දුකින් නිදහස් වීම ඕරකම ඇති කරගෙන සතර බැඳෙන් කඩා ගැනීම ඕරකමෙන් යුතුව යනවා පින්වතුනේ අපි සියලු දේ අතහැරලා කලකිරේ එදා තින්නතුන විවිධ පරිබෝධ අපේ ජීවිතේ බාධාව අපි දන්නේවත් නැතුව මේ පරිබෝධ හරීම බලවත් වෙනවා අනාකාර විට අපි කුජලයන්ට ඇලෙනවා දන්දෙට පුජ්‍යලයෙන් නම් දන්දෙට කෙනාට ඒක නැත්තම් අපේ නොකලකිල්ලක් ඇති කරා නම් ඒ නොකලකිල්ල ඇති කරාගේ එක්කනා කෙරේ යකමැත්තක් හදා ගන්න. කාණවලට බැඳෙනවා. ප්‍රදේශවලට බැඳෙනවා. වනාන්තරවලට බැඳෙනවා. යක්ෂමුල්ලවලට බැඳෙනවා. අපි දන්නේම නැතුව පින්වතුනේ ඒව බැඳෙනවා අපිට තේරෙන්නේ නැති. තරහට සිවුරට බැඳෙනවා. ඔය විදිහට පින්වතුනේ අපි තේරෙන්නේ නැතුව අපේ සංසාර ගමන නිදහස් වීමට අපි සූදානම් කරගත්ත මේ වැඩපිළිවෙල නැති කරලා දාන්න ඊන්තරින් පරිබෝධ වෙනවා. කෑම බීමෙන් සමහර විට බැඳෙනවා පින්වතුන් අපට තේරෙන්නේ නැතුව විදියට ඉතාම සියුම් ආකාරයෙන් අපි මේ අපි තුළ මේ පරිබෝධ ගොඩනගෙන අපින්නේ අපි අහනකොට කියනවා මේවා ධර්මයේ කියලා ඒවට අපි තණ්හාව විසින් හෝ මෝහය විසින් ඒවට විවිධ නම් දා ගන්නවා ධර්මයේ නම් තියෙනවා. සාගෙන මේ Pali Bodhi දිනු කරලා අපි දන්නේ නැහැ. ඒ පිළය හරියට දිනු වෙන හොරෙන් හොරෙන් හරියට ගහක ඉලල්ලු වගේ තියෙනවා. ඒ විවිධ ගස් වල ඉලල්ලු දැකලා තියෙනවා මේ පින්වතුන් හැදුනාම ටිකෙන් ටික ඒක වැඩිනවා. ශරීරයේ තුල පුංචි ශෛලයක් තමයි දිනු වෙලා අන්තිමට විශාල පිළලයක් පත් වෙලා ඒ මුළු ශරීරයම විනාශ කරලා පිළිකාවක් හදලා විනාශ කළා. සංසාරේ නිවී ස්වාරවලදී අපි සියලු දේ අත්හැරලා අභිඥා ලැබලා තියෙනවා. විවිධ ධම්ම ලෝකවල ගිහින් තියෙනවා. ඒවා දුකයි කියලා ආයමේ පින්නතුන. විස්වාදීන් වෙලා තියෙනවා කියලා බුදුහාමුදුරු උගන්වනවා. ඒ වාට ආයත් අපි සතරෙතම වැටිලා ගන්නෙම නැත්තේ මේ අරිබෝධ තුලින් එන්නා වූ දේවල් අපිට හිතා ගන්න බැහැ හරියට ගැඹුරු පිණිස ආය ආය සතරට ආදී ඊළඟට පින්වතුනේ නිරෝධ සත්‍යාගයේ ස්වභාවය අපි අඳුරා ගන්න ඕනේ. දැන් ඊටින් මේ ක්‍යාත්‍රා අඳුරා ගන්න ඕනේ සමුදේ ස්වභාවයන් අපි අඳුරා ගන්න වෙන එක ඥානය. ඊළඟට නිරෝධී ස්වභාවය අඳුරා ගන්න ඕනේ. ඒ නිරෝධී ස්වභාවයේ නිස්සාරකත්වය ඒක විවේකත්වය උන අසංකතත්වය ඊළඟට හතරවෙනි එක අමතක්ය මෙන්න මේ ටික අපි අඳුර ගන්නවා. ඒ ප්‍රේක්ෂයන්ගෙන් හා දුක්ඛයන්ගෙන් මේ දෙකෙන්ම දුක අපිට තියෙන ප්‍රේක්ෂයන්ගෙන් තමයි දුක හැදලා දෙන්නේ. කායික දුක්ඛයන් අපි තියෙනවා. මේ ඒ දෙකෙන්ම මිදීමේ ස්වභාවය නිස්සරණත්වය එකම ජාති කියලා බුදුහා බෝසතාණන් වහන්සේලාට පිටක ඔපින්වතුනේ උපත්යේම ලක්ෂණය. ඒ උපත්යේම පිටනේ නිස්සරණ ජාති කියලා කියන්නේ පින්වතුන් හැමතිස්සෙම හිතක පීඩා කරන දේවල් එක්ක පවතින්නේ නැහැ. ගැටලුවක් යන්තනක තියනවා නම් ඒ ගැටලුව වහා නිරාකරණ ස්වභාවය බුදුහා බෝසතාණන් වහන්සේලාට තියෙනවා. ගැටෙන ස්වභාවයන් සමග ඉන්නේ නැහැ. වහා එතනින් එක්ක ඉවත් වෙනවා. එක්කෝ එක ඉස්දා ගන්නවා පින්වත. ඒ ක්ලේශයන් ගෙන් මිදීම කියන මේ අවබෝධය මෙතන ඊට වඩා ගැඹුරුයි. මේ දැන් මං ක්ලේශයන් ගෙන් මිදලා ඉන්නේ කියන අවබෝධයෙන් දුර තේරෙන්න ඕන සිංහත. ඒක තේරෙනවා තමන්ගේ හිතට දැනෙනවා. මාර්ගෙහි පහළ වුණාට පස්සේ මට දැනෙන මේ පහළ වුණේ මාර්ගෙහි කියලා ඵලෙහි කියලා පාර හොදට සෝවාන් මාර්ග සෝවාන් ඵල සතරදාගාන මාර්ග සතරදාගාන ඵල මේහි තේරෙනවා සිංහත විපාකද ඒවා අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඊළඟට විවේකත්වය ප්‍රේතයන්ගෙන් හා දුක්ඛයන්ගෙන් කිස් බව. එතකල් මෙන්න මේ ප්‍රේතයන්ගෙන් මං දුක්ඛින්ද පීඩාවෙන්ද කියලා සංධාව නිසා පීඩාවෙන්ද වේතය නිසා පීඩාවෙන්ද මානය නිසා පීඩාවෙන්ද දෘෂ්ටිය නිසා පීඩාවෙන්ද තීරණය නිසා පීඩාවෙන්ද සංසාරේ අනාදිමත් කාලයක් මං ඔය ක්ලේශ ධර්ම වලින් පීඩාවෙන්ද සංසාරේ අනාදිමත් කාලයක් මං කායික වශයෙන් දුක් විඳ පංචස්කන්ධය හැදපු හැම වෙලාවෙම සැපක් විඳා දෙවේ කින්න දුකක් විඳලා තියෙනවා. සමහර විට අපි කෑම ගැනීම සපයි කියනවා, රූප ගැනීම සපයි කියනවා, ඒවා බලන්න කන්න බොන්නත් සිංහතුනේ ඒවා ලබා ගන්න අපිට වේගෙන්න වෙනවා කොටෙක්ද කායික වශයෙන් මානසික වශයෙන් දෙකෙන්ම කෙලෙස් වලින් භෞතික වශයෙන් දෙකෙන්ම වේගෙන්න සිදුවේ අන්න ඒ දෙකෙන්ම මේ සංසාරේ නැතිකල් ඒ විදිහින් ඉඳලා දැන් මම විවේක ගත්ත ඉවත් වුණා කියන එක තේරෙන්න ඕන අවබෝධ වෙන්න ඕන කෙනෙක්. ඊළඟට තින්නතුනි තුන්වෙනි එක අසංකේය හේය කියන කාරණය අසංක ත්‍ය කියන එක තේරුම් ගන්න ඕන. සංකත කියන කී තේරුම අපි ඉස්සල්ලා කියවා දිව්‍ය ලෝක සැප ලබන්න හෝ බ්‍රහ්ම ලෝක සැප ලබන්න හෝ සංස්කාර එකතු කරගත යුතු මනුෂ්‍ය ලෝකයේ හෝ සැප ලබන්න සංස්කාර එකතු කරගත යුතු දන් දේ යුතු පිළිගැකිය යුතු භාවනා කළ යුතු ওই විවිධාකාරයෙන් ඒවා පුරුදු පුහුණු කළ යුතු කියන එක අපි ඉස්සරලා සඳහන් කළා. සංකත සීතාව අසංකත ස්වභාවය අසංක රත්නය කියන එක සිංහතුනි මේකෙන් සඳහන් වෙන්නේ ඒ ස්වභාවයන්ගෙන් සිංහතුනි මේ ඉදිරියට නැවත අපට කරන්න අවශ්‍ය නැහැ කියන අවබෝධය ආයතී විතර තිබෙනවා. නිර්වාණය නිරෝධ පත්‍යයේදී මේ කාරණේ හොඳට තේරෙනකම තුන්වතුනි අවබෝධ වෙනකම ඉතාම හොඳට ඇති විය යුතුයි. ඒ තුන්වෙනි කාරණේ තිබෙනවා. ලබ හතරවෙනි කාරණේ තිබෙනවා. සමතත්ය කියලා කියන අපි වැඩි. ඒකෙන් සඳහන් කරන්නේ සෑම කල්හි මේ නිර්වාණය කියන එක පින්වතුනි ඉදී අතුරු දහන් නොවන එකක් නැවත නැවත විනාශ වෙන එකක් කියලා විනාශ වෙන්නේ නැති එකක් කියලා පින්වතුනි තේරෙන කාරණේ හිතට ඇතුළේ විශේෂයෙන්ම නිරෝධ සත්‍යයට මෙන්න මේ කාරණා හතරක් ඇති වෙන්න ඕන පින්වතුනි අවබෝධ වෙන්න ඕන තේරෙන්න ඕන පින්වතුනි. ඊළඟට පින්වතුනි දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍ය හතරක් තියෙනවා. තන්නේ තියාපුවා සියල්ල පින්වතුනි කෙටියෙන් විස්තර කළේ කාල වේලාවක් තිස්සේ. නීයානත්ය දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ පළවෙනි කාරණය හේතු සත්‍ය හේතු හේ දසනත්ය අධිපති යත්‍ය කියන මේ කාරණා හතර අපිට මේ කාරණා හතර පින්වතුනි අවබෝධ වෙන්න ඕන. දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍ය මේ කාරණා හතර ඇති වෙන්න ඕන කියලා. නීයානත්ය කියලා කියන්න පින්වතුනි කෙනෙකුගේ හිතේ ලෝභ ලෝකෝත්තර මාර්ගය ඇති වූයේ නම් ආන්නේට පින්වතුන නීයානත්ය කියලා කියනවා. ඒක නිර්වාණයට පැමිණෙන. ඒ නිර්වාණයට පැමිණෙන නම් මේ කාරණා මේක අපි දිනු කළ යුතුයි පින්වතුනි මේ මාර්ග සත්‍යය. මොනවාද? සම්මා දිට්ඨිය සිතේ ඇති කරගත්තේ. ඒ සම්මා දිට්ඨිය ඇති වෙනකොට සම්මා සංකප්පේ සිතේ ඇති වෙනවා. ඊළඟට සම්මා වාචා ඇති වෙනවා. මෙන්න මේවා දිනු වෙන දේවල් කියලා. මේවා දිනු වෙනද, දිනු වෙනද බලයි සිංහතුනේ නිර්වාණ මාර්ගය මතුවෙන්න පටන් ගන්නවා. ඒවා හොඳට බලවත් සිත් කර්මද තමයි සිංහතුනේ. ඉතා හොඳට බලවත් සිත් කර්මද තමයි ඉදෙන්න පුළුවන්. මේ පිළිබඳව අපි කතා කරලා තියෙනවා. කොහොමද මේ විනිවිද දැක්ම ඇති වෙන්නේ කියන එක කතා කරලා තියෙනවා. ඊළඟට තියෙනතුනේ හේතු හේය කියලා කියනවා තියෙනතුනේ දෙවෙනි කාරණය. හේතු හේ කියලා කියන්නේ මේ නිර්වාණය ඇති කරගන්න දියුණු කළ යුතු ඇතිකඩ අඳුර ගන්න ඕන කියන එක. ඒ කියන්නේ ලෝභ දේශ මෝහ යකපත් වෙන ආකාරයට අලෝභ දෝ සමෝහ දියුණු වෙන ආකාරයට කටයුතු කරා. ඇහැට අරමුණක් වෙනකොට, කනට අරමුණක් වෙනකොට, නාසයට අරමුණක් වෙනකොට ඒ නිමිති හැටියටයි ඇතුළු වෙන්නේ. ඒ නිමිති තුල තමයි ආමච්ඡන්ද වියාපාද සීනමින්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම දියුණු වෙන්න පටන් ගන්න. ඒ නීවරණ ධර්ම ඒ දියුණු වෙන්නේ අරමුණ පිළිබඳ අපේ නිත්‍ය සංඥාවක් හැදෙනවා. කාණ්ඩහමාන දිස්ති වශයෙන් එහෙම ඒ සංඥාහමාන දිස්ති වශයෙන් හැදෙන්නේ පින්නතුනේ ඒ අරමුණේ ස්වභාවය හොඳට අඳුරන්නේ නැතිකම, පවතින ස්වභාවය, ඇත්ත ස්වභාවය, සත්‍ය ස්වභාවය ඇයි පත්‍යක භාරය අපි අඳුරන්නේ නැතිකම, ඔය දෙක එකතු කරගන්න නාම ධර්ම වල පත්‍ය ස්වභාවය අඳුරන්නේ නැතිකම, එතන ඇති වෙන මේ හිතට රැවටෙන පින්වතුනේ, ඒ රැවටීමෙන් පින්වතුනේ සංස්කාරයට අපි සංස්කාරයක් සකස් කරගන්නවා. ඒ සකස් කර ගන්නා වල ඒක සකස් කර ගන්න එක වලක් ගන්න තියෙනුනේ හිතන්න පුළුවන් නුවණ ඒ අවශ්‍ය ධර්මඥානය හාත්පසින්ම දියුණු කරගෙන තිබීම හේතු හේය හැටියට හඳුන්වනවා කියන්නේ මේ ඥානය දියුණු කර ගැනීම. ඊළඟට තියෙනුනේ දස්සනාභ්‍ය නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න ස්වභාවය හොඳට පැහැදිලිව පින්වතුනේ විදර්ශනා වඩවන පුද්ගලයාට හිතේ තැන්පත්කමත් එක්ක මේ පුද්ගලයාට දියුණු වෙනවා. සිහියක්, ප්‍රඥාවක්, වීර්යයක් කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන්න පටන් ගන්නවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනකොට පින්වතුනි ඒ තුළින්ම අතහරින්න පුරුදු පුහුණු වෙනවා. ස්වාභාවිකවම ඒක දෙයක් නැතුව සිද්ධ වෙන එක. අන්න ඒ තත්ත්වය ඇති දැක්ම ඇති වෙනවා පින්වතුනි. ඊළඟට අධිපති ඉවත් කියලා කියනවා පින්වතුනි. ඒ කියන්නේ පින්වතුනි සත්‍ය පුදුජන පුද්ගලයා ලෝකයේ ගමන් කරවන්නේ කෘෂ්ණාව අධිපති කරගෙන. කෘෂ්ණාව අධිපති කරගෙන ඉන්න පුද්ගලයාට සෝවාන් වෙච්ච පුද්ගලයාට ප්‍රඥාව අධිපති කරගෙන ලෝභ දේශ දෙක හතමින් යන්න පටන් ගන්නවා. නැවත කවදාවත් සංසාරයට එකතු කරන්නේ සංසාරයට සසරට එකතු කරන මේ කෘෂ්ණාව කියන අධිපති කාය යාලඟ බලවත් වෙන විදිහක් නැහැ. එතකොට මේ ප්‍රඥාව අධිපති කරගෙන ඉදිරියට යන්න ඒ අධිපති කියන්නේ කියන මේ සත්‍යයේ සිටියට ඒ හතර දිනු කර ගැනීම තුනක් මේ පාරක ඥානයේ හැටියට හඳුන්වන මේ ඥානය මෙලෙස දිනු කර ගැනීම තුල තුනක් මේ ඥාන හතර මේ ආකාරයෙන් දිනු කර ගැනීමෙන් තුනක් ඊළඟට මේ ඥානයේ යෙදුක දිනු කරගත් පුද්ගලයාට කොහොමද මේවා දිනු වෙනවද තුනක් ඒක කියනවා මෙන්න මෙහෙම සඳහන් කරලා. සාමද ඥාන අර්ථයෙන් ඥානෙයි කියනවා. ප්‍රධානාන අර්ථයෙන් ප්‍රඥාවයි කියලා කියනවා අපි. ඥාන අර්ථයෙන් ඥානෙයි කියනවා. ප්‍රධානාන අර්ථයෙන් ප්‍රඥාවයි කියලා කියනවා. ඥානෙ කියලා කියන්නේ මෙතන දෙකකනේ. රූප අරූප ධර්මයන්ගේ විනිවිද දක්නාකම හිතට ඇති වෙන්න ඕන. ඒවා පිළිබඳව අපි සාකච්ඡා කරන ඉස්සරහට. ඊළඟ තින්නත ප්‍රධානම කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීමේ හැකියාව ඇති. වරදීමක් නැතුව සමන්තම ප්‍රත්‍යක්ෂව දැනෙන මේ නුවණ තින්නතනේ ප්‍රධානම අපේ හැටියට හඳුන්වනවා ප්‍රඥාව හැටියට හඳුන්වනවා කියන්නේ. ඒ ආකාරයෙන් සිංහතුනේ මේ මාර්ගයේ මේ යෙදෙන පුද්ගලයාට සිංහතුනේ දැන් මේ නිර්වාණ මාර්ගයේ යෙදෙන පුද්ගලයාට මාර්ගයේ යුක්ත වූගේ යම් ඥානයක් වේනම් ඒ දුක් ඥානයයි. මේකින් සඳහන් කළා මේකේ නොයන පුද්ගලයාට මේ පිළිබඳව ඥාන පහළ වෙන්නේ නැත්නම් මොහයයි පහළ වෙන්නේ. නොයන පුද්ගලයාට මේ ලෝකයේ 31 කලෙම පින්වතුනි මේ 31 කලේ පමණක් නෙමෙයි විශ්වයේ තියෙන අනෙක් සක්වලවල 31 කලවලත් ඒකේ නොවන එක්තරාට පින්වතුනේ ඒවා ඥානයන් හැටියට කොතනකවත් දිනු වෙන්නේ නැහැ. ඥානයන් හැටියට දිනු වෙන්නේ මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට තමයි කියන්නේ. ඊළඟ දුක්ඛ සමුදය පිළිබඳව ඥානය. ඊළඟට දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානය. දුක්ඛ නිරෝධ ගාමිනී සත්‍යය පිළිබඳ ඥානය. මේ දුක්ඛේ ඥානය නම් කවරේද කියලා අහනවා. දුක්ඛ සත්‍ය ආරමුණු කරගෙන පින්වත්නේ යම් ප්‍රඥාවක් දැනීමක් අනිත්‍ය ආදී ලක්ෂණ සෙවීම මනා කොට සෙවීම චතුස්සත්‍ය ධර්මයේ සෙවීම සැලකීම මනා කොට සැලකීම නැවත නැවත සැලකීම පාණ්ඩිත භවක් දක්ෂ භවක් නිපුණ භවක් අනිත්‍ය ප්‍රකට කිරීම අනිත්‍යදී සිටීමත් එළඹ පරීක්ෂා කිරීමත් නතුරුණු නුවණක් දෙලක් පහ කරන නුවණක් යහපත් ධර්මයන් කරා ප්‍රමුණවන නුවණක් විවිධාකාරයෙන් දැකීමක් මනසට දැකීමක් නිසිනකට ආරවන ඒ දෙවිතක් වගේ හරියට සිංහතුනේ හරස්කාදී සත්‍යෝ නිසිමඟට හරවෙනවා එවිතෙන් තමයි ඒක කරන්නේ අපි. අන්න ඒ වගේ නුවණ ප්‍රඥාව ඒ වගේම ප්‍රඥාව ඉන්ද්‍රියක් හැටියට බලයක් හැටියට ආන්දියක් වගේ හොඳට තීව්‍රව පැතෙන ආකාරය ප්‍රඥාව බලවත් අණුවක් වගේ ඉන්නතුනේ ආලෝකයක් වගේ රශ්මියක් වගේ බැදලීමක් වගේ රත්නයක් වගේ මේ විදිහට කිනතුනේ සම්මයන් දෘෂ්ටිය දිනු කරන්න ඕනේ අපි. මේ පිළිබඳව අපි පෙර සූත්‍රවල බොහෝම විනිවිදව කතා කරලා තියෙනවා. අපි නැවත නැවත ඉදිරියට වුණා මේ සාකච්ඡාව තුළදී මේ ක්‍රියාත්මක කාරණා කීපය තුළ සාකච්ඡා කරමු ක්‍රියාත්මකද. මේ දුක්ඛ ඥානය දිනු කරන ආකාරය මේ සඳහන් කළේ. යම් ප්‍රඥාවක් දැනීමක් අවිද්‍යාවේ ලක්ෂණ සෙවීමක් මනාකොට සෙවීමක් සතුටත් ධර්මයේ සෙවීමක් සැලකීමක් මනාකොට සැලකීමක් නැවත නැවත සැලකීමක් පාණ්ඩිත්‍ය බවක් දක්ෂ බවක් නිපුණ බවක් අනිත්‍යාවි ප්‍රකට කිරීමක් අනිත්‍යාවිය සිටීමක් එළඹ පරීක්ෂා කිරීමක් වැටුණු නුවණක් කෙලස් පහකරන නුවණක් බලට පින්වතුන් දැන් මේ සියල්ලගින්ම දෙන්නම් කරන්න හැම තිස්සෙම දුවන දියුණු කරන්න කියන එක මේ ආකාරයට සමුළු සත්‍යය දිනු කරන්නේ. ඒ වගේම මේ ආකාරයට නිරෝධ සත්‍යය දිනු කරන්නේ. මේ ආකාරයට පින්වත්නි ගාමිනී ප්‍රතිපදාර සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍යය පින්වත්නි. මේ ඥානයත් මේක දිනු වේ යුතුයි පින්වත්නි මේ ආකාරයට. අද හොඳයි. මෙලෙස දියුණු කිරීම තුළ පින්වතුනි ඔබට දැනගන්න අර්ථයෙන් ඥානය කියලා කියනවා. විනිවිද දක්න අර්ථයෙන් ඥානය කියලා කියනවා. දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි ඥානය හැටියට ඒ හතර ආකාරයෙන්ම දකින්න සම මේ ඥාන හතරම දිනු වෙන්න පටන් ගන්නවා කියන එක ඒ විදිහට දකින්න පුරුදු පුහුණුකලොත් ඒකද මේ ආයත දැන් මේ ශාප ආකාරය සමහර විට සිතට නොයෙදෙන්න පුළුවන් කරුණු තියෙන්න පුළුවන් අන්තිමට කියාපුවා ඒ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් කයක් දැන් සම්පූර්ණ ලෙස මේ පින්නතුන්ට මේ දේශනයක අහුන්කන් දීමේ රැස්කර ගත්තා වූ සියලු කුසල බලය මේ පින්නතුන්ට මේ සූත්‍රය තුළ සඳහන් කරන ආකාරයට අපට ඥාන දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම පිරුවන් සරණයි. සාදු සාදු සාදු. පිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කලින් මිතුරුනි අපි සවන් දුන්නේ පූජ්‍යපාද කාර්යගම මහින්ද සාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබුවේ උතුම් ධර්ම දේශනාවට තථාගතයන් වහන්සේගේ උතුම් ඥානයන් සම්බන්ධව විස්තර කෙරෙනා වූ ඥාන කතා ඒ කොටසට ඇතු ධර්ම කොටසකට යද අපිට සවන් දෙන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මේ දේශනාව තුළ මතු වූ කාරණාවන් පිළිබඳව කල්‍යාණ මිත්‍රයන්ට තියෙන තවත් ගැටළු සහගත තත්ත්වයන් නැත්නම් අපිට පුළුවන් ඒ සාකච්ඡාවට යොමු කරගන්න. මම එකිනෙකා යොමු වෙන පෙර පොදුවේ යොමු වෙන කල්‍යාණ මිත්‍රයන්ට අතිශය අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේකේ මාතෘකාව හැටියට කිමි සත්‍ය ඥාන චතුක්ක දයන් කියලා. එතෙන්දී තේරුම් ගත් එක තමයි බුදුජානක මහත්මයේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කළා. ත්‍රිපරිවස්ස එකකින් දොළ දසා පරිදිවල සාකාරයකින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වටහා ගන්න කියලා අවතහල පියුතුයි කියලා. එතකොට ඒක පළවෙනි එක තමයි සත්‍ය ඥාන හැකියිද තියෙන ඊළඟ කෘත්‍ය ඥාන ඊට පස්සේ කෘතක් ඥාන කියලා සියල්ල කරලා ඉවරයි කියන කෘතක් ඥානය කියලා තමයි මේක. ඉතින් මෙතනදී වටහා ගත දෙයක් තමයි මේ දුක පිළිබඳවත් දුක දුක් සමුදය පිළිබඳවත් නිරෝධය පිළිබඳවත් මාර්ගය පිළිබඳවත් සත්‍ය ඥානය ලබා ගන්න තැන මේ විදිහට අර්ථ දක්වනවා කියලා තේරුම් ගත්තා. මොකද මේ හැම එකක්ම අවසානයේදී එතනින් කියන්නේ සංඥා දෘෂ්ටියක් උපදීද කියන එකෙන් තමයි කෙළවර වෙන්නේ මේ විස්තරය. එතකොට තේරෙනවා මේ සත්‍ය ඥානය තමයි ලබා ගන්න. අපි දන්නවා සත්‍ය ඥානය කියලා කියන්නේ සම්මා දිට්ඨියට පත් වීම කියලා. ඒ විදිහට තේරුම් ගත්තොත් හරිද කියන එක තමයි බුදුහන්සේගෙන් මම ඉතාම ගෞරවයෙන් දැනගන්න කැමති තේරුම් ගන්නයි. අස්කාචයන්ට වාතේ අපි අදාට එහෙම ඉදපත් කරපු එක තියාගෙන අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේට ටිකකට පසුව යොමු වෙමු කියලා මම ආයෝජන කරට කමක් නැද්ද? ඔබතුමායි පැහැදිලි කරපු කාරණාව ඉතාමත් හොඳයි. බොහොම ලස්සනට ඔබතුමායි ඉදපත් කරලා අපිට තවත් එකකින් පැහැදිලි වුණා. ඇත්තටම මේ දෘෂ්ටාකාරයට තියෙනවා ඥානෙන්නේ මේ සත්‍ය ඥානෙ පිළිබඳ පැහැදිලි කිරීම තමයි අද අපි කරගත්තේ. ඉතින් ගෞරවණීය මාසෙ ඔබට පැහැදිලි කරලා දීපු මේ කොටස් වලින් අපි තව චුට්ටක් අවධානය යොමු කරගන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි යන්න මාත්මය මේ උන්වහන්සේ අපිට එකින් කරගෙන වෙන වෙනම පැහැදිලි කළා. ඉතින් ඒක මේ අපේ කල්‍යාණ මිත්‍රයෝ හඳින් මිත්‍රයෝගේ හඳින් අහන්නත් අපි කැමතියි. ඒකට තවත් අපි තේරුම් ගන්න ලේසි වෙන නිසා දැන් මෙතනදී දුක්ඛස්ස දුක්ඛ සමුදයස්ස නිරෝධස්ස මග්ගස්ස කියන ඒ අස්ස වශයෙන් සත්‍ය ඥානය බෝඩ් පත් කරගන්න මොනාක මොන දේවල්ද දැකිය යුත්තේ කියන දේ කියුණානේ. මට නැවතත් ඒක අහගන්න කැමතියි තවත් කෙනෙක්ගෙන්. මම චිත්‍ර මහත්මිය කියමු වෙනවා. චිත්‍ර මහත්මිය මේ දුක්ඛය ගැන කියනකොට ගර්ණශානාති පැහැදිලි කළා මේ පීරණෙට සංකතෙට සන්දබ්‍රෙට විපරණමෙට ආදි වශයෙන් ඒ කොටස් ගැන පොඩ්ඩක් අපිට ඔබතුමීගේ අවධානය යොමු කරලා පැහැදිලි කර දෙන්න පුළුවන්. ස්වයං වාසී කිංකකින් ග්‍රහසඳ අපිට විස්තරාත්මකව පැහැදිලි කළා. නමුත් මම තවත් හඳකින් අහන්න කැමති එක සම්සරණ ගාමී ස්වාමීන් වහන්සේ සම්මත වහන්සේ තුම කල්‍යාණ මිත්‍යන ප්‍රමුඛයන් වහන්සේලා සිටින එවුන් කන්දේ ලෝකේ පුරා සිටින මේන් කල්‍යාණ මිත්‍යෙ කියනම පාද නමස්කාර කරලා පුණ්‍යන් මොදනා කරනවා. ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ දේශනාව කරන කොට ස්වාමීන් වහන්සේ තේරුමේ අවසාන වෙනකොට මුළු සත්‍යගත ධර්මයේ මහ පුළුවා පෙන්වුවා කියලා. ඒ නිසංග සංඥාස ඒකේ තියෙන ගැඹුරුකම ගැඹුරු වුණත් මේක සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කියන එක ඔබ වහන්සේගේ දේශනාවෙන් තේරුම් ගත්තා. ඒ මොකද අර මුලින්ම ඔබ වහන්සේ දේශනා කර ගාථාව සංඥාස මේ ලෝකය තථාගතයන් වහන්සේ පනවලා තියෙන්නේ මේ බඹයක් සමන ශරීරය තුළින් කියන එක ඒ ගාථාවෙන් කියලා ඒ වහන්සේ මේ දේශනාව පටන් ගත්තේ. එතකොට සන්නස තේරුනේ ඇත්තටම මේ සියල්ල මේ දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම මාර්ගය සම්පූර්ණයෙන්ම මේ බඹයක් පමණ ශරීරය තුළයි තියෙන්නේ කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕන කියන කේහිස්ව. මොකද දුක ඇති වෙනකොටම සන්නස අපේ විද්‍ය තමයි මේ දුක අපට එළියෙන් දුන්නා කියන එක. මේක උනේ මම මේ දුක් වෙන්නේ මෙන්න මේම දෙයක් වුණා. මෙයා තමයි මේ දුක ඇති කරේ. එහෙම නැත්නම් මෙන්න මේ දැක්ක දේ තමයි මේ දුක ඇති කරේ. මම මේම දෙයක් ඇහුවා මෙන්න මේකයි මට දුක ඇති කරේ කියලා සංකේත අපේ හිත එළියට පනිනවා. ඒ දුක අපේ එළියෙන් සොයා ගන්නත් දැන් බලන්නේ ඒ එළියෙන් දුක දෙන සත්‍ය නැති කර ගන්නයි. ඒ නිසාම අපිට වැහිලා යන දෙයක් තියෙනවා කියලා හිතන සංකල්පක මේ දුක කියන්නේ ඔබන්ට ලස්සනට තේරුම් කර සංකත දෙයක්, සකස් වෙන දෙයක්, මේක පටිච්ච සමුප්පන්න දෙයක්, ඕලාරික දෙයක් කියන එක තථාගතයන් වහන්සේ ප්‍රතිපදේශනා කළා තියෙනවා. නමුත් මේ සූත්‍රයේ ඇතුළත මේ දේශනා හැටියට සංකත දෙයක් කියන එක සම්බන්ධ අපි දැක්කේ නැති සාස්කල් මේ සකස් වීම කියන එක මේකට පිළිතුරක් අපිට ලැබෙන එකක් නෑ කියලා හිතනවා. ඔබ වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරා පංච උපාදානස්කන්ධ පිළිබඳව. එතනිනුත් ඇත්තටම තේරුම් ගිය සම්මාස මේ ලෝකෙ කියලා කියන්නේ මේ ආයතන පරිහරණය තුළයි මේ උපාදාන ස්කන්ධ පහකටත් වෙන්නේ කියන එක. එතකොට මේ දැකීම, ඇහිීම, දැනීම, දැනගැනීම කියන ඒ වගේ මේ සානස අපිට ලෝකයක් හැදෙන්නේ. දැන් පුංචි උදාහරණයක් ගත්ත සානස අද මේ ඇමරිකාව පැත්තේ බලාගෙන ඉන්නවා. මේ මොකක්ද ඒකට කියන්නේ? සූර්ය ග්‍රහණයක් සිදු වෙනවා කියලා. පුර සූර්ය ග්‍රහණයක් සිදු වෙනවා කියලා ඇමරිකාවේ එක එක පළාත්වලින් අය එක්තරා පළාතකට යමින් ඉන්නවා ඒක බලන්න ඕනේ කියලා. ඒ අතර තවත් අය ඒගෙන තීරුමක් නැති අය බයෙන් ඉන්නවා සාමාන්‍යයෙන්. ඒ සමහරක්ලාවට ඔස්ට්‍රේලියාව පැත්තේ අය මේ ගැන හිතන්නේ නැති ඇති, දන්නේ නැති ඇති කියලා හිතනවා. සානන්ද මේ විදිහට මේ එකම සිද්ධියක් අරගෙන එක එක විදිය සත්‍යයෙන් හිත ඇති වෙන්නේ ඒක තමන්ගේ හිත තුළ සකස් වෙනවා කියන එක නොදකින තාක් කියන එක තමයි තේරෙන්නේ. ඒ කියන්නේ ඔබ වහන්සේගේ විස්තරයක් වශයෙන් තව දැනගන්න කැමතියි. ඒ වගේම ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරනකොට මතක් වුණේ සාමාන්‍යයෙන් අර මහා අත්පාදෝ සූත්‍රයේ තියෙන ඒක කියලා කියන නිසා නැස මේ තථාගත ධර්මයේ සම්පූර්ණයෙන්ම ඇතුල් කරන්න පුළුවන් චතුරාර්ය සත්‍යටි කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙනවා ඔබ වහන්සේ දේශනාව අවසන් කරනකොට. මේ නිරෝධ සත්‍යය යම් කිසි කෙනෙක් අත්දැක්කොත් එවැනි කෙනෙක් තේරුම් ගන්නවා මේ සිදුවෙන්නේ මොකද්ද කියලා, ඇතිවීම කොහොමද නැතිවීම කොහොමද, ඒ සඳහා යායුතු මාර්ගයක් තියෙනවා, ඒ මාර්ගයේ යන කෙනෙකුට මේ දේ සිද්ධ වෙනවා කියන එක තමයි සම්මත තේරුම් ගත්තේ. වාසිත නැවත පුණ්‍යන්වදනා කරමින් අවසන් කරනවා. තෙරුවන් සරණයි චිත්ත මහත්මිය. මම ජයන්ත මහත්මිය ඔබතුමාට කෙටියෙන් ඕනෙන්නද මම චිත්ත මහත්මිය මොකක් ප්‍රශ්නෙත් එක්ක කෙටියෙන් ජයන්ත මහත්මිය ඉතමත් කෙටියෙන් මේ ඔබතුමාට කරන්න දැන තියෙන කාර දුක්ඛස්ස පීලනෙච්ච සංකතෙච්ච සන්තාපෙච්ච විඥානෙච්ච කියලා සඳහන් කළ හතර ආකාරය මතක් කරන්න අපිට පොඩ්ඩක් මේ උන්වහන්සේ දේශනා කරපු කොටස සාරාංශයෙන් වගේ උදාර ඥානයෙන් ඥාන පජානන්ත ප්‍රඥා කියලා ඒ කියලා කියනකොට උනේ මේ දුක්ඛේ ඥානය කියන එක පරිඤ්ඤිත ප්‍රඥා කියලා නේද? ඒ නිසා මේ පරිඤ්ඤිත ප්‍රඥාව වලට අතුරු වෙන මේ හතර ගැන පොඩ්ඩක් වැඩිපුර දැනගත්තොත් අපිට මේ දුක කියන දේ ඊට වඩා විස්තරාත්මකව බලන්න පහසුයි කියලා හිතන නිසා ඒ කියන්නේ මේ හතර පිළිබඳ ජයන්ත මහත්තයා කෙටියෙන් අපිට ගෞරවණීය පැහැදිලි කර උදේ නැවතත් දැස්මතු කරන්න. හොඳයි, ඊටරුවන් සර්ණයි අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්, එතනදී ඇත්තටම මුලින්ම කියලා කියන්නේ කතම් පරිඥාත්තේ පඤ්ඤා දුක්ඛේ ඥානං පහනත්තේ පඤ්ඤා සමුදේ ඥානං සත්‍ය ක්‍රියාත්තේ පඤ්ඤා නිරෝධේ ඥානං භාවනාත්තේ පඤ්ඤා මග්ගේ ඥානං කියලා. ඉතින් දැන් දවස් මහත්තයා මතක් කරේ ඒකේ පළවෙනි කොටස තමයි කොහොමද මේ පරිඥාත්තෝ කියන තම් පරිඥාවෙන් දැනගන්නවා කියන කොයි ආකාරයෙන්ද දැනගන්නේ කියලා. ඒ තමයි ඒක පීලනාර්ථයෙන්, පීලනාර්ථෝ කියලා කියන්නේ පීලනාර්ථයෙන් දැනගන්න වෙනවා. ඊළඟට සංකතාර්ථෝ කියලා කියන්නේ සංකත අර්ථයෙන් දැනගන්න වෙනවා. ඊළඟට සංතාපච්චෝ, සංතාපයක් බව දැනගන්න ඒ ආකාරයෙන් දැනගන්න වෙනවා. ඒ අර්ථයෙන් ඊපස්සේ විපරිණාමච්චෝ, විපරිණාම ස්වභාවයෙන් නැත්නම් විපරිණාමාර්ථයෙන් දැනගන්න වෙනවා. ඔන්න ඔය හතර ආකාරයෙන් දැනගත්තාම තමයි පරිඥාවේ නැහැවත් නැත්තම් පරිපූර්ණව අපි කියන පිවිසිඳ දැනගත්තා කියන තේරුමට එන්නේ. එතකොට මේ පීලනාර්ථෝ කියලා කියනකොට එතන විශේෂයෙන්ම දෙයක් කියනවා පොඩ්ඩක් මම හිතන්නේ ඒක සාකච්ඡාවට භාජනය කළ යුතු දෙයක්. ඒ තමයි පිළීම කියන එක. පිළීම කියන එකට මූලික වශයෙන්ම හේතු වෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියන දෙක. දැන් ඒ වගේ ඒ ඇතිවීම නැතිවීම වලින් තමයි අත්ත වශයෙන්ම සංස්කාර ධර්මයන් පෙළෙන්නේ. ඒ කියන්නේ අපි ගත්ත රූප ධර්මයන් වුණත් නාම ධර්මයන් වුණත් ඒ දෙකේම තියෙනවා ඇතිවීමක් හා නැතිවීමක් කියන තත්ත්වය. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. අන්නේ ඇතිවීම නැතිවීම දෙකට කියනවා අනිත්‍ය කියලා. ඒ ඇතිවීම නැතිවීම දෙකෙන් පිරෙන ගතියර තමයි දුක්ඛ කියලා කියන්නේ. මේ ඒකාකාරයෙන් කියන දුක්ඛයක්. ඒක මත තේරෙන ආකාරයෙන් මේක නිදිම දුක්ඛයක් නෙවෙයි, සංස්කාරවල තියෙන දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. ඒකෝ තමයි මේ පිරුණස්යෙන් තමයි මේ දුක කියලා. ඒ වගේම දැන් කය පිළෙන එක, හිත පිළෙන එකත් ගත්තහම පිරුණස්යෙන් පිළීමක් ඇති. ඒකත් දුකක් බවට හොඳට තේරෙනවා. ඒක පිරුණස්යෙන් ගත්තාම අන්න ඒ ආකාරයෙන් පිළීම සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. දැන් නැවත වරක් අපි සංකතාර්ථයෙන් කියලා කිව්වොත් සංකතාර්ථයෙන් ගත්තොත් එහෙම මේ කොල් විදිහ දුක වෙන්නේ කියලා එතනදී නැවත වරක් අපිට හිතන්නේ නම් මේක හේතු නිසා හටගන්න නිසා තමයි අපි ඒක සංකත කියලා කියන්නේ. සංකත කියන තැනත් තියෙන්නේ හට ගැනීමක්, වෙනස් වීම, පැවතීමක්, නැතිවීමක්. ඉතින් අන්න එතනත් සිද්ධ වෙනවා අර පීනන ගතියම වෙනස් ආකාරයක මේ සංකතයකට බලපාන විදිහ තමයි එතන පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ සංතාපස්ස. සංතාපය කියලා කියන්නේ අපි දන්නවා අපි කනගාටු වෙනවා, දුක වෙනවා, දැවිලි දාහ ගතිය ඇති වෙනවා. අපි අර කැමති දේවල් නොලැබීම නිසා, ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා සිද්ධ වෙනවා දුකක්. ඒවා කොහොම සංතාපය ගෙනදෙන අපේ භවභෝග නැති වෙනවා. දරුවරියන්ට නැද දරුවන්ට ලෙඩ රෝග හැදෙනවා, අපේ ඥාතීන් අපිට අහිමි වෙනවා. ඒ ආකාරයෙන් බලුවම ඒක දැඩි සංතාපයක් අපිට හටගන්නවා. එතකොට ඒ ටික තමයි සංතාපාර්ථයෙන් දුක කියලා කියන්නේ. අවසානයේ තමයි මේ විපරිණාමාර්ථය. විපරිණාමාර්ථය කියනකොට විශේෂයෙන්ම අපි හොඳයි සැපයි කියලා ගන්න දේවල් වල වෙනස් වීම කියනවා. ඒ වෙනස් වීම නිසා අපිට දුකක් ඇති වෙනවා. අපි අලුතෙන් වාහනයක් ගත්තොත් සැපක් තියෙනවා, ඒක පරණ වෙලා කැඩිලා හදන්න ගියාම ඒක දුකක් වෙනවා. ඒ වගේම මේ කයත් ඒ වගේ. කයත් අපි තරුණ කාලේ හොඳට තියෙනවා, මහ වෙනකොට දත් කැඩෙනවා, ඇස් දෙන්නේ නැතුව යනවා. ඒ හැම විපරිණාමයක් නිසාම අපිට දුක ගෙනදෙනවා. ඉතින් ඒ අර්ථයෙන් විපරිණාමයක් සිද්ධ වෙනවා. සැපේ කියන එක වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ අර්ථයෙන්ම දුකක් බවට ඒ සියලුම සැපයි කියලා හිතන දේවල් දුකක් බවට පත් වෙනවා. ඉතින් ඔයාස්සින් බැලුවහම ඔය හතර ආකාරයෙන් බලනකොට තමයි මේ දුක පිළිසිඳ දකින්නවා කියන එක දකින්න වෙන්නේ. මේකකින් ඇත්තම විදර්ශනා ඥානයකින් වැඩි යුතු බව තමයි ස්වාමීන් වහන්සේ අපිට විශේෂයෙන්ම පෙන්නේ. මේ වගේ කතාවකින් කතා බහකින් නෙවෙයි, ඇත්තටම ඉතාම ගැඹුරින් තමන්ගේ නෝනින් ඒ දුක දිහා හොඳට ගැඹුරව බලන්න බැරි යුතුයි කියන එකයි දවස් මහත්තයා තමයි කිව්වේ. මේ දුකේ පිළිසිඳ දැකීම කියන තේරුම් ගන්නයි තේරුම් ගන්න යාදවට බොහොම පින් බොහොම වලින් ඉදිරිපත් කරලා අපි ඒක තමයි අපිට ඒවා ඒ ආකාරයට මේ අපි ඉගෙන ගත්තා වූ දේවල්, අපි අදහපු දේවල්, අද ඉගෙන ගත්ත දේවල් අපි හැමදාම නැත්නම් වෙනත් තැන් වල කතා කරපු දේවල් සමග සම්බන්ධයක් අපිට මනසින් හරි දැක ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක වැදගත් කියලා. ජාතක මාතෘකාවක් කිය සම්බන්ධයක් පෙන්නවා. මම ඒක ජාතක මාතෘකාවේ විස්මතු කරගත්තොත් එහෙම අපි දැන් දුක්ඛය ගැන කතා කරනකොට අපි දුක්ඛේ තුන් ආකාරයකට ඉදිරියට තියෙනවා. නොඑක් තැන් වල දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා සංකාර දුක්ඛ වශයෙන් ඔබතුමා අපිට පෙන්වුම් කරලා දීපු විදිහට මේ දුක්ඛ දුක්ඛ කියන කොටසේදී අපිට එකතු කරගන්න පුළුවන්. මේ දැන් අපි මුලින් ගත්තොත් පීඩන ස්වභාවයේ එහෙමත් ඒකත් ඒ වගේම සංකත ස්වභාවය නිසා දුක්ඛ ගැන මෙතන පැහැදිලි කරපු කාරණාවන් සංඛාර දුක්ඛ යටතටවත් ඒ වගේම සන්තාපච්ඡ කියලා සන්තාප ස්වරූපය කියන දේ අපිට මට නම් හැඟෙන මෙතන දුක්ඛ දුක්ඛයට අහු වෙනවා කියලා. ඒ වගේම විපරිණාම කියන එක විපරිණාම දුක්ඛයට සම්බන්ධ වෙනවා කියලා ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. මොකද විපරිණාම දුක්ඛ කියෝව පස්සේ අපි අර දුක් ගිනි 11 ගැන කියනකොට එතන තියෙනවා ඌයේ බලාපොරොත්තු කර වෙන ස්වරූපය වෙනි දේවල් අයිති වෙන ඒ කොටසට. ඉතින් ඒ නිසා අර ඒ වගේම වේදනාවන් අපිට ඇති වෙන අසනීප ගතියන්, වසර යන ගතිය, මරණය, වියෝවීම වගේ දේවල් දුක්ඛ දුක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඉතින් මේ කෙසේ වුවත් ගෞරවනීය කෝල් දෙපැත්තට දුන්නා වගේ මේ ශ්‍රතු මේ වශයෙන් අහලා කෙතරම් නතර නොවි මේ චින්තාමය වශයෙන් හෝ මේ දේවල් පොඩ්ඩක් මෙනෙහි කරලා හොයලා බලලා පුළුවන් නම් මම හිතන අපිට ඒ ආකාරයට මේ දැනුම වැඩි කරගන්න පුළුවන්. මම කැමති දැන් ශ්‍රීමති මහත්මියට යොමු වෙලා තව කොටසක් අහගන්න. ශ්‍රීමති මහත්මිය ගෞරවනීය ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා සමුදයස්ස ආයුවනෙට්ට නිදානට සංගිත් මම හරියට කියන්නේ නැහැ මම හිතන්නේ හතර විහාරයේ කිව්වා පලි බෝධෙට්ට කියලා. අන්නේ ඒ හතරක් අපිට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද ශ්‍රීමති මහත්මිය? ඒ පහානෙට්ට සංඥා සමුදේ ඥානං කියන කොටසයි මම යන්නේ. ශ්‍රීමති මහත්මියකින් ඒ හතර ගෞණේශවන් අස්පාරික පුදි උහතර ඔබට මේ ගහනින් අහන්න කැමති මම. ශ්‍රීමති මහත්මිය කතා කරන්න. කොටස ප්‍රසන්න මහත්මයාට එක් කොටස ගෞරවනීය ස්වාමීන් වහන්සේ කොටස එක් කොටස මතකද තේරුණාද? සමාවෙන් මාත් මට ඒක තේරුණේ නැහැ. ඔව් හොඳයි. දැන් කොමනේ මම මේ සාකච්ඡාවේ කරන්නේ අපිට තේරුම් ගත්ත පසුදා තියෙනවා නම් උන්වහන්සේ ඉදින් අපි නැවත ඒක අහගන්න පුළුවන් නිසා ඒක මම විතර අපේ යුතුයකමක් කියලා ඒක මම ඉදිරියට නවතින උදාහරණේ වෙනත් කල්‍යාණ මිත්‍රයෙකුට තේරුම් නැනම් කියන්නේ එහෙම නැත්නම් අපි හිතනවා කාටවත් ඒක තේරුම්ම මදි කියලා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අසහ ගන්න පුළුවන් කිසියම් කෙනෙකුට පුළුවන් දී පිළිඳ ආරෝපණය ලබා දෙන්න. චිත්‍රමාත්මී ඔබතුමිට මේ ප්‍රශ්නේ ගැන මම අහන්නේ දැන් අර සමුදය ගැන කියනකොට සමුදේ කියන්නේ ඒ පහනත් සංඥාවෙන් ඒ ඥානයක් බෝඩපත් වෙනකොට පිට හතර ආකාරයකට බලන්න පුළුවන් සමුදේ කියන්නේ පැහැදිලි වුණා ආයෝනෙට්ට නිදානෙට්ට සංඥේට්ට පොලිබෝධෙට්ට කියලා. මේ කොටස හතර මුතුනේ පුළුවන්ද ගෞණේශානස් පැහැදිලි මතක කරගන්න? මම හිතමු ගෞණේශානස් මෙන්න සයනක අපිට ඒ කොටස නේද පැහැදිලි කරලා දෙන්නේ මනම් අතරම හැබැයි මට හිතෙනවා කලින් තිබුණේ මේක තමයි දර්ශනාවේ මේ සත්‍යක දැනවන්තකින් ඥානයෙන් හිතින් මේවා පැහැදිලි කරලා දීලා තියෙනකොට මේ වල හරි සියුම් භාවයක් තියෙනවා. සියුම් වශයෙන් තියෙන වෙනස්කම් තියෙනවා. මේවා අපි ඒ සියුම් තැනින් දැනගන්න වෙනවා. අපිට ඒක පාට උඩ ගොඩින්නේ අපිව දැනගන්න තියෙන එකක් වෙලාට. ඉතින් මට හිතෙනවා ඒ නිසා මේ විස්තරාත්මකව මේ වචන වර්ගයෙන් දැනගන්න එක වටිනවා කියලා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් නැවතත් ලෝකින් ස්වයං වාසයෙන් වෙනවා ස්වයං වාසය අපිට මේ සමුදේ ගැන කියනකොට කියවෙච්ච ඒ වහානිත් ප්‍රඥා කියන කොටසෙන් කියවෙච්ච ඒ කාරණා හතර නැවතත් අපිට කියලා දෙන්න අපි හඳුන්වමු. ආයතනත්වය නිදානත්වය සංවේදත්වය පරිවේදත්වය කියන කාරණා හතර නේද මහත්තයා? එහෙම ස්වයං වාසය. ආයතනත්වය කියලා කියන්නේ ආයතන කියලා කියන්නේ මම එදා සංඥා 18ක් පිළිබඳව අපි සාකච්ඡා කළා මේ මේකෙම අගභාගයේ කොටසක. ඒ සංඥා 18ක එකක් තියෙනවා මේ ආයෝහන gati. ආයෝහන gati කියලා කියන්නේ සිංහතුනි මේ දැන් ඔන්න කෙනෙකුට ඕනේ ඊළඟ භවයේ අපි කියනකෝ පිරිම කෙනෙකුට නම් රජ කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ඒ රජ කෙනෙක් වෙන්න ඕනේ ජීවිත අවශ්‍ය ඒ කුසල ධර්මයන් මොනවාද? ඒ කුසල ධර්මයන් රැක් ගන්න ඕනේ. රජෙක් වෙන්න නම් දන් දෙන්න ඕනේ. ඔන්න ඒක කුසල ධර්මයක්. ඊළඟට රජෙකුට අවශ්‍ය රූප සම්පත්තිය ලැබෙන්න නම් සිල් රකින්න ඕනේ. රජෙකුට අවශ්‍ය පරිවාර සම්පත්තිය ලැබෙන්න ඕන සිල් රකින්න ඕනේ. මේක පංචස්කන්ධයක්. ඊළඟ භවයේ ඒක පංචස්කන්ධයක් තමයි ගැන තමයි මේ කියන්නේ. ඊළඟට මේ නුවණක් ලැබෙන්න ඕන නම් රජ කෙනෙකුට අවශ්‍ය නුවණක් ලැබෙන්න ඕන නම් මේ පංචස්කන්ධය සකස් වෙන්න ඕන නුවණ සිංගිතු. එහෙනම් එකක්වත් එක්ක පොතපත දැනුමවත් හදා ගන්න ඕන, එහෙම නැත්නම් ධර්මය අහන්නවත් ඕන, එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරන්නවත් ඕන. කො භාවනාව කරන්න ඕන මේ මොකක් හරි ප්‍රඥාව දිනු වෙන කරපිට කරන්න. ඒක මේ සම්දීනේ ත්‍රිගතීනේ භාවනා කිරීමේ අඩුව දිවශයෙන් කියනවා. ඒක මේවා අපි ඒක රාශි කරන්න ඕන. ආයුෂ නැත්තේ කියලා කියන්නේ අන්න ඒකයි. රැක් කරන්න ඕන කියන එකයි කියන්නේ. ආයුෂ නැ කියන්නේ රැක් කර. දැන් නැවත නැවත රැක් කරනකම ඇති වෙන්න ඕන. එතකොට මේ රැක් කරන ස්වභාවය ලෝකේ කාටවත් තියනව නැතුව නෙවෙයි. එතකොට මේ රැක් කරන ස්වභාවයේ කියන එක තියෙනුනේ සිද්ධ කරගන්න ඕන මේ ආයුධය ඊළඟ ආත්ම භාවයක ওই විදිහේ සැප විඳින්න අපි මහන්සි වෙන්න ඕන. මේ මිත්‍යා දෘෂ්ටි පදනම් කරගෙන තමයි මේ වස් කරන්නේ. මොකද මේ පංචස්කන්ධ අහග දාලා යන්න කොතනකවත් කැමති නැහැ මේ මේ සත්‍යය මේ මොන දේ කතා කරත් අවංකවම බැලුවොත් මේක අත්හැරලා යන්න මේ කැමති නැහැ. මේ ඒක ඇත්ත ධනක ගිහිල්ලම හිතන්න වෙනවා. සයන්සය කියන්නේ අපේ අම්මගේ වංශය කියන්නේ ඒ කියන්නේ එහෙම රැස් කරන ඕන කියන එක නෙමෙයි. මේ රැස් කිරීම තමයි සමුදේ නේද අපේ අම්මගේ. ඒ කියන්නේ දුක්ඛයේදී අපි දැන් මුලින් කතා කරේ පසුව සමුදේ කියන්නේ මේ ආහුණෙත්තේ ගතිය රැස් කිරීමම තමයි මේ සමුදේ වෙන්නේ දුක සඳහා. එහෙම නේද? ඔව් ඔව් ඔව්. එතකොට දැන් මෙබඳු ස්වභාවයක් අපට තියෙනවා කියන එක ඥාණයෙන් දකින්න. කියන්නේ මේ ආයුහගතයේ තියෙන ගැටියක් අපිට තියෙනවා, සත්‍යයට තියෙනවා. අපිට කියන එක හේරක් අපි කියන සත්‍යයට තියෙනවා කියන අවබෝධය ඇති වෙනවා. ඒ රජෙක්ගේ කියන දීලෝකෙට යන්න උනත් ඒ රැස්තරක ගැටිය මේ තියෙනවා. ඒකට නිබඳ ගැටියක් මේ සමුදය එකේ තියෙනවා. මේ එක ලක්ෂණයක්. ඒක ඥාණයෙන් දකින්න ඕන මෙන්න මෙහෙම ලක්ෂණයක් තියෙනවා කියලා. ජාතියක් ජාතියක් ජාතියක් පාස සකස් වෙනවා. ඒ මරණයත් සමග ඒක සකස් වෙනවා. නැතෝ මෙහි තියෙන වේදනා ස්කන්ධය එහෙට ගෙනියන්නේ නැහැ, මෙහි තියෙන සංඥා ස්කන්ධය එහෙට ගෙනියන්නේ නැහැ, මෙහි තියෙන විඤ්ඤාණ ස්කන්ධය එහෙට ගෙනියන්නේ නැහැ, මෙහි තියෙන රූප ස්කන්ධය එහෙට ගෙනියන්නේ එකපොත ගෙනියන්නේ අන්තිම චුතිසිතේ මාරුවත් එක්ක අන්තිම චිත්ත වීතියේ මාරුවත් එක්ක ඒ චිත්තක්ෂණ පහක් ගමන් කරනවා ගමන් හිත් එතකොට පහෙන් පස්සේ හයවෙනි එකේ මේ ජීවිතේ ලබාගත් ප්‍රතිසංධිහිත වෙන භවංගහිත එතනදි ඉවර වෙනවා. ඒකට කියනවා චුතිසිත කියලා. ඒක ඉවර වෙනකොට මාන්තික චිත්ත වීතියෙන් ගත්ත ප්‍රමේ විදය ඒ ගවන් හිත අනික්කයකට පයිනවා. ඒ පරිණකොට ඊට පස්සේ ඒ කර්ම ශක්තියෙන් තමයි ඒ කර්ම බලයෙන් තමයි එතන වේදනාස්කන්ධය හැදෙන්නේ, සංඥාස්කන්ධය හැදෙන්නේ, සංකාරස්කන්ධය හැදෙන්නේ, විඤ්ඤාණස්කන්ධය හැදෙන්නේ මේ විදිහ ආයතන හදන්න බඩගන්නවා. මේ ජීවිතේ එකතු කරපු සංස්කාරයන් පෙරදවුවල එකතු කරපු සංස්කාරයන් ප්‍රෞත්ති කාගෙන් හැටියට ඊළඟ එතන ඉඳලා සකස් වෙන්න පටන් ගන්නවා. ඒ පංචස්කන්ධය තුළ. ඒත් මේ සකස් වීම අලුත් පංචස්කන්ධයක්. ඒකට කියනවා නිදානත්. ඒ නිදානත් එතන හැදෙනවා. ඉතින් එතනත් ආයේ අපි ඉඳගෙන මේ පංචස්කන්ධය තුළ අභිධන ස්කන්ධ පංචකය තුළ අපි මේවා සාද සාද එහාට යනවා. අන්න ඒක තේරෙන්න ඕනේ මේ සමුදයේ දෙවිතෝ. ඒකත් සමුදයක් නේ හට ගැනීම පංචස්කන්ධයේ එතන මෙහි කිරීම මේ සමුදයේ සැකසීම. අනිත් ඒවා කොටවත් නේ සමුදයේ කොටසක් මේ පංචස්කන්ධයේ මෙහි කිරීම. සමුදයේ රාජකාරිය. ඊළඟට සංයෝගත්තක ඒ සංයෝගත්තේ කියලා කියන්නේ සංයෝග කියලා පොතක් තියෙනවා පිළිබඳව මේ සසර තුල බැඳලා තියෙනවා ඒක අනුශය වශයෙන් තියෙන ස්වරන්දක. දැන් උදාහරණයකට කිව්වොත් දැන් අපි ළඟ ඊර්ෂ්‍යාව තියෙනවා කියලා අපි ළඟ මේ වෙලාවේ තේරෙන්න බෑනේ. මේ වෙලාවේ ඊර්ෂ්‍යාව තියෙනවා කියලා තේරෙන්න බෑ. මේ වෙලාවේ මට කාමයේ තියෙනවා කියලා පේන්න නෑ කියනවා. පාදවන්නේ නෑ. මේ වෙලාවේ අපට බෞතන්නහව තියෙනවා කියලා පේන්න නෑ. මේ වෙලාවේ දික්තිය තියෙනවා මානෙ තියෙනවා කියලා පේන්න නෑ. දැන් අපි මේ ධර්ම කරුණ සාකච්ඡා කරන අපට පේන්න නෑ. පේන්න නැති වුණාට සමාන අරමුණ සැරින කල ඒ වෙන කොහෙද ඉදිල කොහෙ සිද්ධව ගන්නෙ නැහැ. හැබැයි සිද්දනේ පංචස්කන්ධය ඇතුළතම තමයි. අපි මත මතක හැටියට ගිය සත්‍යයේ අපි සල්ලේක සූත්‍රයේ සඳහන් කරනවා ඒක මේ පංචස්කන්ධය ඇතුළතම තමයි මේ ඔක්කොම ගාත තියෙන්නේ කියන එක මේ ඒ බුදුහාමුදුරුවෝ කියලා ඒක කොහේ හරි තියෙන පංචස්කන්ධය. හැබැයි ඒ සිද්ධිය කොහොමද මතුවලා එනවා. කොහේ හරි හැදෙලා තියෙනවා එහෙනම් ඒවා මුල් රැහන් හරියට මහ පොළොව ඇතුලේ ගලේ මුල් තියෙනවා. ඒ තියෙන මුල් තේන්නේ නැහැ අපිට. මොන මුලක්වත් තේන්නේ නැහැ උඩට. දැන් මොනම මුලක්වත් නොපෙනෙන තැනක ගහ තියෙනවා. තේන්නේ නැත්තේ නැතුව යට තමයි තියෙන්නේ. ආන් ඒ වාගේ මේ සංයෝජන කියන කොටස සංයෝගස්ත්‍ය කියන කොටස පින්වතුනේ අපි ළඟ තියෙනවා සංඛාරයේ බඳලා අපිට අරමුණක් පැමිණි කල තමයි ඒ අය නැගිටලා දුවගෙන ඇවිල්ලා කතා කරන්නේ. ඇතුළත තියෙන. ඉතින් මේක තියෙනවා කියන එක අඳුරාගත යුතුයි. අඳුරා නොගත්තොත් එහෙම අපි රැවටෙනවා. විදර්ශනාවේදී තව රැවටෙනවා. විවිධ කටිකඩෝලින් සමාරේත රැවටින ආකාරයක් භාවනා කරගෙන යනකොට ආලෝක දකින්නකොට මම දැන් ආලෝක දැක්ක මං නුවන් දැක්ක කියලා ගැලපෙයි. සමාරේත භාවනා කරගෙන යනකොට සමන්ත පුදුමාකාර විදිහට අවබෝධය ඇතිවලා මාන්නය ඇතිවෙනවා රැවටේ. හරිට කියලා දෙන්න හදිස්සියනවා නුවනවා. මාන්නය ඇතිවෙනවා. ඔය විදිහට මේ භාවනා කරගෙන යනකොට ඔය ලෙඩ එනවා. ඒකේ කියවා මේ විදර්ශනායෙදි මේ වස්නා. සමහර විට භාවනා කරගෙන යනකොට මේ ක්‍රමේ හරියන්නේ අන්න අර යනි ක්‍රමේ තමයි හරි කියලා සීලබ්බත පරාමාසවට යටින්නේ. ඒ වෙනම රැවටීමකට යන්න පුළුවන්. ඒනම් මාන්නයකට, ඒනම් දෘෂ්ටියකට, ඒනම් පටිගයට වෙන්නත් පුළුවන්. සමහර විට ඉස්සර සමාධිය නිදිය මත දැන් ඒ සමාධිය නේ කියලා තරහ වෙනවා. භාවනාවේදී මේ සංයෝගය යන මේ ඇතුලේ තියෙන ඒ සංයෝගත්වය කියන එක ඇතුලේ පදින් කියලා නිදාගෙන ඉන්න හොයන්නද. ඒ නිදාගෙන ඉන්න බව අපි තේරුම් ගත යුතුයි. ඊළඟට පරිභෝගත්වය. සසල සසර කරකිරීම නිවන් දැකීමට නිවන් මඟට බැසදු පුද්ගලයාට මේ පරිභෝගහර බොහොම ඉහළින් එනවා. ඒක පරිභෝග වෙන්න පුළුවන්. ඒ පරිභෝග පුදුම ඒවා දැන් ඔන්න මේ බෝසතාණන් වහන්සේ කැලේට ගියා පහම භාවනා කරන්නේ ආත පරිබෝධයක් මේ ඇතුලේ ඉඳලා ඒක නැති වීම පිළිබඳ හරි දුකක් ඇතිලා සතහඬක් ඇහෙනකොට ඒ සතහඬ ඇහෙන දිහාට ගියම් වෙනවා යන්න පරිබෝධයක් ආව ඒ ඇහෙනකොට කැලෑව ඇතුලේ තමයි දුවලා තියෙන්නේ සතහඬක් ඇහෙනකොට කැලෑව ඇතුලේ ඊළඟට පින්වතුනි නියතරු ශබ්ද එන්න පුළුවන්. ඒ වගේම මාර බලපෑම් එන්න පුළුවන්. මේ පරිභෝධය නැහැ. බඩගින්න පිපාසාව පරිභෝධය. අරසිය එන්න පුළුවන්. කුහලයට කැමැත්ත නැතිකම. ඊළඟට හිං දෙන්න පුළුවන් විශේෂණාවේ. සම්මාන නිවන් දකින්න කියලා එකක් පටන් ගන්න ආරම්භයේ. ආන්නේම ඒ විදිහේ හිං දෙන්න පුළුවන්. සමාජ සේවය කියන එකට ව්‍යාපාරම් තියෙනකොට මේ වෙනාලේ සමාජ සේවකයාට කරුණේ පහකින් අභියෝ. පළවෙනි එක තමයි හිංසහන. සමාජ සේවයට ව්‍යාපාරම් නිදේ පස්කාලියා කියනවා. වැඩකට නැතුව වැඩ කරනවා කියනවා ඒ විදිහට හිංසහන. ඒක ගණන් ගන්න නැතුව ඉදිරියට යනකොට නොතකා හරිනවා. ඒ වගේ වැඩ කරන අය මේ කිස්ස හැටියට වගේ හඳුන්වනවා. භාවනා කිස්ස කියයි, ධර්ම කිස්ස කියයි. එන්නේ ධර්මයේම හැසිරෙන අය ඒ විදිහ කතා කරනවා. ඒක කතා කරන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දහන ස්වභාවයක් තියෙනවා. ඒවා පරිදෝෂ ජීවිතේ. සමහර ඉතින් ඒ තැන් වල ආධාරියට පැත්තලා ආය සැකරටම කල් වෙනවා. සමහරවිට තවටයක් ඉදිරියට යනකොට එනවා සිංහතුනි මේ තර්ජන ගර්ජන ඕකේ සමාජ සේවය යනකොට මේක ලෞකික වේවා ලෞකික නොවේවා දෙකටම එනවා තර්ජන ගර්ජන තමයි ගමන් කරනකොට සමාජයට කරගෙන යන සේවාව නැතර කරන්න මේ බාධා වල වෙනවා හැබැයි මෙයා මේ පිටේ යනවා ඉදිරියට කාගෙන ඒ පරිබෝධවලදී මිතුරුවසින් හතුරුවසින් ආපු මිතුරුව කියලා කියනවා. තවත් එහාට යනකොට පරිබෝධ වෙනවා සාන්න මාන්න වෙනවා. කීර්තික සංසය. අන්න එයාට කියනවා මිතුරුවසින් හතුරෙක් කියලා. පරිබෝධ. සාන්න මාන්න වෙනවා. මොනවද සාන්න මාන්න වෙන්නේ? සමහර විට කියන්න පුළුවන් කෙනෙක් විවිධ ඉස්සරහට සයිකල් දාලා කන් දාලා කතා කරන්න පුළුවන්. අවාල් ප්‍රාන්ත නායක. එහෙම ඉදිරියේ විවිධ ජාති දාලා කතා කරන්න පුළුවන්. සමාජ සේවක දේශබන්දු. ඔය විදිහේ දාන. ඔය විදිහේ දානෙන් වගේ තින්නතේ මොඩයයි. මේ සියල්ලම පරිදෝෂ. නිවන නෙවේ පරිදෝෂ වලට කැපලෙනවා ගන්නම නැතුව අහුවෙනවා. ඒවා කරන්නේ කියලා පොලිස්වත්. ඒකයි පරිබෝධත්වයේ කියලා කියන්නේ. සංගීතන්නේ ඔය ඇති ඔය ටික. සාදු සාදු ගෞරවසනාස හොඳයි. සාදු දුනා. එහෙමයි සනාස තෙරුවන් සරණයි හොඳින් තෙරුණයි කොටස. හොඳයි. මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට නාතියොම වෙන්න ජයන්ත මහත්මයා මේ ඔබතුමාට කෙටිය පුළුවන් දැන් අපිට සමුදේ ගැන දැනගත්තා සමුදේ සිදුවෙන්නේ කොහොමද කියලා එහෙනම් මේ නිරෝධ ඥානය ගැන කියනකොට ඒ කී වෙච්ච හතරත් කෙටියෙන් මතක් කරන්න පුළුවන්ද සච්චිකිරිය ඥානය ගැන හොඳයි අවසායි පයින් මාස්ටර් අපි නිරෝධය ගැන කතා කරන්න කියනවා මේ නිරෝධස්ස නිස්සරණස්සෝ විවේකස්සෝ අසංකතස්සෝ අමතස්සෝ කියන ටික තමයි මේ සච්චිකිරිය ඒන ඥාන කියලා කියන්නේ සත්‍ය කිරීම කියලා කියන්නේ ඇත්තටම සාක්ෂාත් කිරීම කියන එකයි අපි ඉන්නේ කියන්නේ මේ Nirodha සාක්ෂාත් කිරීමේ ඥාන කියලා කියන්නේ මෙන්න මේ කොටසයි මේ නිස්සරණ අර්ථය කියලා කියන්නේ ඇත්තටම මේ අත්හැරීමේ අර්ථය අපි දන්නවනේ අර කෙනෙක් ඇත්තම හොඳ නුවණකින් යම් යම් දේවල් ඇත්ත ඇති හැටියෙන් දකිනවනම් කියන්නේ ඒ කියන විදිහට දකිනවනම් කල්පිනීමට ඇවිල්ලා ඒ අර විරාගයක් ඇති වෙලා නිස්සරණය තමයි එතනදී ඇති වෙන්නේ. ඒ කියන්නේ ආදීනම අපි දන්නවා ආස්වාද ආදීනම නිස්සරණය කියලා කියනවා. ඒ කියන්නේ ආස්වාදයක් දන්නවනම් ඒකේ ආදීනමයක් දන්නවනම් ඒ කෙනා නිස්සරණයටපත් වෙනවා කියන්නේ. එතකොට ඒ නිස්සරණය කියලා කියන්නේ එතකොට ආස්වාද ආදීනව දෙක දැනගෙන එයින් අත්මිදී නැත්නම් චන්දරාගයේ දුරුකිරීම තමයි එතන නිස්සරණය කියලා කියන්නේ. ඒක නිස්සරණාර්ථයෙන් එතකොට නිරෝධයක් ලැබෙනවා. ඊළඟට විවේකච්ඡෝ. විවේකච්ඡෝ කියන්නේ කියන්නේ විවේකාර්ථයෙන්. දැන් අැත්තනම් අපි දන්නවා මේවා දකින්න නම් හොඳ විවේකයක් තියෙනවා. කායි විවේක, චිත්ත විවේකේ හරහා තමයි මේ උපදි විවේකයේ කියන එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කායි විවේකේ, චිත්ත විවේකේ නැතිකොට මේ විදිහට මේ සත්‍ය දර්ශනය ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මෙතන නිරෝධය කියලා කියන තැනම අන්න ඒ විවේකයේ කියන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා කියනවා. කියන්නේ ඒක තමයි නිරෝධයේ තියෙන විවේකී ස්වභාවය. විවේක අර්ථයෙන් නිරෝධය කියලා කියනවා. ඊළඟට මේ අසංක tattwa. අසංක tattwa කියලා කියන්නේ අපි සංකත දේවල් වලට තමයි අපි දන්නවා සංස්කාර නිමිති වලට අපේ තියෙන කෙලෙස් ධර්ම වලින් තමයි බැඳිලා යන්නේ. දැන් මෙතන නිරෝධය කියනකොට ඒ අසංකත භාවයම කියන්නේ අපි දැන් අපි අනිමිත්ත කියලා කියන්නේ කියන්නේ සංස්කාර වලට තියෙන දාලා තියෙන නිමිති ස්වභාවයන් නැයින් වෙලා ඒ වගේ ඉවත් වීම එතකොට පරමාර්ථ ධර්ම දැකීමක් වෙන දෙයක් එතෙන්දී සිදු වෙනවා. ඒකවල සංකතයකින් නොපෑදින නිවන පැත්ත අවබෝධ වෙනවා, Nirodhe ලබනවා කියන තැනදී. ඒකවල අසංකතය අවබෝධ කර ගැනීම තමයි ඒකවල මේ Nirodhe කියලා කියන්නේ. ඒකවල මේ සංකත ධර්ම වලින් අපිට අර පෙරෙන ගති ඒ දේවල් නැති වෙන එක. ඊළඟට මේ අමතත්ත්වෝ කියලා කියන්නේ රැම්. අමතත්ත්වෝ කියලා කියන්නේ අපි දන්නවා ජරා මරණ කියන දෙක නැති තැන තමයි මේ Nirodhe කියන එක සාක්ෂාත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ කියන්නේ පැත්තට ගියොත් Nirodhe ඇති තැන මේ ජරා මරණ කියන සමාරණ කියන එක තමයි මේ කියන්නේ මරණයක් නැතිකම තමයි අමත කියලා හඳුන්වන්නේ. එතකොට ඒ මරණය නැති කළා කියන එක තමයි කියන්නේ නැවත නැවතත් ජාතියක් නැතිවලා අතරම මරණයක් නැති තැනක් තමයි මේ Nirodhe සාක්ෂාත් වීම හරහා දකින්නේ කියන එක. ඒ ටික තමයි අපිට සාක්ෂාත් කරගන්න Nirodhe සාක්ෂාත් කරගන්නවා කියන ඥානය තුළ දැකිය යුතු කොටස් ටික තමයි එතන මේ විදිහට කෙටියෙන් විග්‍රහ කරලා තියෙනවා සම්මදවස්වාස්ත. හොඳයි, මම අනිකුත් සදාන් උතුමෙන්ගෙන් ආගම් කැමති අනිත් කොටස ඒ මග්ගත් කියන කොටසදී අපිට නිර්යාන ස්වභාවයත්, හේතු ස්වභාවයත්, ඒ දර්ශන ස්වභාවයත්, ඒ වගේම ආධිපත්‍ය ස්වභාවයත් කියන මේ හතර කියලා ඊගොඩ කියනවා. මේක මේ මේක තමයි මේ භාවනෙච්ච පඤ්ඤා මග්ගේ ඥානං කියලා. ඒ යත්තු සයනවාසේ යම්ම සයනවාසේ එක්ක සමාන ගන්න ඉතින් සයනවාසේ මේ භාවනෙච්ච පඤ්ඤා මග්ගේ ඥානං කියලා කියන්නේ මේ මාර්ගයේ ඇයිද මේ භාවනෙච්ච පඤ්ඤාවත් ප්‍රඥාව ගැන මෙහි කියන්නේ කියවෙන්නේ මේ නිර්යාන ස්වභාවයත්, හේතු ස්වභාවයත්, දර්ශන ස්වභාවයත්, ආධිපත්‍ය ස්වභාවයත් ගැන කියන කොට සයනවාසේ. පහළමස්ස පඤ්ඤා නේද? ඔව්, ඒසයන් දැන් විඥාණයෙන් ගිරගෙන පහළතාවය නේද? ඔව්, මට හිතෙනවා සයන්ස් මේ කියන්නේ එහෙනම් මේ ඒ භාවනා අද අපි අර භාවනා මේ ඥානයෙන් ඇති කළ ගත යුතු තනද මේ කියලා අපි දුක්ඛේ සංඛේ ඔකේ විශේෂයෙන්ම කියන්නේ මේ භාවි කව්‍ය ස්වභාවය ප්‍රඥාව කියලා කියන භාවි කව්‍ය ස්වභාවය සත්‍යයේ පාළියෙන් තියෙන නමයි අපි හමුදු නේද? නිරෝධස්ස සමාන මග්ගස්ස නිර්යානෙත්ත හේතුත්ත දර්ශනෙත්ත ආදිපත්‍යෙත්ත භාවනෙත්ත කියලා නේද? ඔව්, භාවනෙත්ත පඤ්ඤා කියලා කියනවා. මේකින් කියන්නේ දැන් අපි නිවන් දකින්න නම් දැන් බඩේ ඉසේ අමාරුව නැති වෙන්න නම් නැති සත්‍යය කියන්නේ නිවීම කියන එක. නැති වෙන්න නම් බඩ වැඩි වෙන්නේ නැති වෙන්න ඕනේ. නැති වෙන්න නම් ඒකට කන්නුල දෙකක් වගේ තියෙනවා. මෙන්න මේ දෙහෙත් එක තමයි සම්බරම කියන එක තමයි මේ හතරෙන් කියන්නේ මේ දෙහෙත් එක. සෑයුතු. මොකද්ද සෙනෙකුගේ සිතේ ලෝභ ලෝකෝත්තර මාර්ගය ඇති ඌයනක් ඒකේ සබහන් කරලා තිබ්බේ ඒ විදිහටයි කියන මාතෘකාවේ ඒ කියන්නේ මේ ලෝකෝත්තර නිරාණත්‍ය කියන එක ඇති කරගත්තම ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය ලෝකෝත්තර මාර්ගය කියවුවා මොකක්ද වෙන්නේ සෝවාන් මාර්ග සෝවාන් ඵල ඒක ආරම්භ වෙන තැනට සිතේ සීලය කියන්නේ අපි අර සීලය ගැන එක තැනකදී කතා කළා මං හිතන්නේ මේකෙම කොටසක් වෙන්න ඕන අදට තියෙන සීලය ගැන අපි කතා කළා සීලය කොහොමද කතා කළ යුත්තේ සීමා සහිත සීලය සීමා රහිත සීලය ඊළඟ ජීවිත හෝ කය හෝ ඇඟ හෝ දෙක ගැන නොහිතා රකින්න වූ සීලය ඊළඟට සෝවාන් ආදී උත්තරංග සීලය බුදුරජාණන් සීලය කියන මේ දින වූ යුතුය කියන එකයි මෙතන පෙන්නුම් කරන්නේ. ඊළඟට මේ දින කරනකට හේතු එය මුදිනේ රාජයන් නිර්වාණය ඇත්ත හේතු වෙන අලෝභ අදෝෂ අමෝහ කියන ධර්ම තියෙනවා. ඒ කියන්නේ මේක පෙන්නුම් කරන්නේ කෙලින්ම සම්මාදිට්ඨිය තමයි හැදෙන්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය තමයි හැදෙන්නේ. ඒක පල්ලහන් කියනවා අපිට බොහොම ලස්සනට මේ මේ සාකච්ඡාවේදී පල්ලහන් මෙන්න මෙහෙම කියනවා මේක මේක කොහොමද මේ දිනු වෙන්නේ කියලා ප්‍රඥාවක් දැකීමක් අනිත්‍ය ලක්ෂණ සෙවීමක් මනාකොට සෙවීමක් සතිසත්‍ය ධර්මයේ සෙවීමක් සැලකීමක් මනාකොට සැලකීමක් නැවත නැවත සැලකීම අපි කියනකෝ අනිත්‍ය ලක්ෂණ සෙවීමක් කියලා අනිත්‍ය වශයෙන් දැන් එක ක්‍රමයක් තමයි අනිත්‍ය වශයෙන් අපි හිතනවා මේ උත්පත්ති වෙනවා මරණය දක්වා මෙනෙහි කරන එක එක ක්‍රමයක්. ඒකේ ලෝභ දේශ මොහ හැදෙන්නේ යටපත් වෙනවා. ඒ කියන්නේ හේතු දුරුවෙන්නට පටන් ගන්නවා. සාක්‍රමයන් ධාතු වශයෙන් මනසකාරය කරගොහම ඒ අනිත්‍ය වශයෙන් දකින්නා වූ ක්‍රමයේද හේතුත් දුරුවෙනවා. සාසමයක් තමයි නවසීයට ආකාරයෙන් මෙහි ගිරීම ඒ පිටේ තමයි ඒ දුව කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ලෝක තමයි මේ දුවන්නේ මේ එන්න මේ නෝන මතුවෙන විදිහට මේ නෝන මතුවෙන ආකාරයෙන් හිතන්න පටන් ගන්න එක තමයි මේකම වේදෙන් සපස්සේ. මේ කියන සමවේදී දියුණුවෙන් එන්නෙන්න නුවණ. දෘෂ්ටියෙන් අයින් වෙලා සම්මාදිට්ඨිය තමයි එන්නෙන්න පහළ වෙන්නේ. ආලෝකයෙන් පහළ වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම හැටියට නම් බල ධර්ම හැටියට එතන මතුවෙනවා. මතුවෙනකොට මේ ඒ නිවනට ඕන හේතු දියුණුවෙන්න පටන් ගන්නවා. ඊළඟට දක්ෂනත්ව නිර්වාණ ප්‍රත්‍යක්ෂ දකිනා ස්වභාවය මේ තුලින් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිවනට හේතු වෙන ධාති දිනු වෙන්න පටන් ගන්නකොට තමන් තුළම ඇති වෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති වෙන මේ මොනවද දිනු වෙන්නේ මේ මෙහෙම උදයව ඥානෙ මංග ඥාන මේ ඥානය පැහැදිලිව විනිවිද දක්නා වූ ස්වභාවයක් ඇති වෙන පටන් ගන්නවා. එතකොට අධිපති මේ අධිපතිය කියලා කියන පත්ය දිනේට පටන් ගන්න. ඒ කියන්නේ කෘෂ්ණාව මෙතෙක්ල් අධිපති හැටියට තිබුණාම සුද්ධලයාට ඒ අධිපති හැදෙන්න පටන් ගන්නවා. ඒක එයා ඇරිව ප්‍රඥාව අධිපති වෙනින් ඊළඟට ලෝභය හා ද්වේෂය කියන දෙන්න මේ ඉවත් වෙලා අලෝභ අද්වේෂ කියන ඒවා ප්‍රගුණ වෙන්න පටන් ගන්නවා. මේ හතරේ උද්‍රිත තමයි ජීවය වෙන්නේ මේ පරිණ අපි කියන මොකද්ද භාවයේ නම් හේය සංඥා කියන එකකින් කරන්නේ ඒක තමයි. සාදු සංඥාද හොඳයි මම ඊටම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට වෙන ජයන්ත මහත්මයාට සාකච්ඡා කරනවා ගන්න පෙර ඒ පිළිබඳව ඔබතුමාත් ප්‍රශ්නයක් පුස්කන් පුළුවන්. ඒක සම්පූර්ණව එහෙමනම් මේ විදිහට බලුවන් පස්සේ මේ අපි මොකද මේ දුක් ඥානේ කියන්නේ කොහොමද කියලාද මේ සුත් දේ මේ මේ මේ පොට්ටාච අවසාන පරිච්ඡේදයේ තියෙන එක තමයි මේ කාරණා පොඩ්ඩක් මතක කරගන්න අවශ්‍යයි. පත කතමන් දුක්ඛේ ඥානං කිය. ඒක කියනවා දුක්ඛං ආරම්භයන් උපජ්ජති පඤ්ඤා ප්‍රදානං චෝ. ඒ ආකාරයට ඔබතුමාට පුළුවන් මේ කාරණාවත් පොඩ්ඩක් විස්මතු කරලා දෙන්න සාකච්ඡා නිවසන්ට. අමයි ඒකේ වන්සමයි අවතරයි ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ කිව්ව රෙකෝඩ් එක ගැන තව චුට්ටක් කරුණු කීපයක් ඉදිරි කරන්නම් කියලා හිතුවා. මේ මග්ගස්ස භාවනා ශෝකිනේ මේ භාවනාර්ථයෙන් තමයි මේ මාර්ගය කියන එක පනවල තියෙන්නේ. එතන විඥානක් කියන ජන ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා වගේ මෙතන ඒ කියන්නේ අධිගමයට පමුණවන අර්ථයෙන් මේ නිර්යා නියානස්සෝ කියලා කියනවා. ඒ කියන්නේ අතරම සම්මා දිට්ඨියට පත් වෙනවා කියන්නේ සෝවන් සෝතාපට්ටි ඵලයට පත් වීම අර්ථයෙන් නියානස්සෝ කියනවා. ඒකට හේතුත්ත්ව කියන එක සාමාන්‍යයෙන් පැහැදිලි කරා අපිට අර කුසල චෛත්‍යයන් අලෝභ දෝ සමෝහ කියන තිකේ දිනු කිරීම සම්බන්ධයෙන් මේ හේතුන් දිනු කිරීම. ඒ වගේම දර්ශනස්සෝ කියන තැන අතරම සෝතාපන්න භූමියට පැමිණෙන එකටම අපි කියනවා දර්ශන භූමියට පැමිණෙනවා කියලා. එතකොට මෙතන සත්‍ය ඥාන කීප දැකීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ දැකීම මතේ තාම කරන දේ කියන්නේ කෘත්‍ය ඥාන හෝ පුතක් ඥාන ලැබුණ නැහැ. නමුත් මෙතන දැන් දර්ශනාර්ථයෙන් ඒ සත්‍ය ඥානයට සමුනවන මේ මාර්ගයේ හරහා කියන ඉරංගස් මේ ආදිපතේයස්සෝ කියන තැන මතක් වෙන ඇත්තටම අපි ඒක සූවිසි සත්‍ය ඉගෙන ගන්නකොට අධිපති ධර්ම හැටියට කොටසක් අපි ඉගෙන ගන්න එකක් තමයි ආරම්මන අධිපති ප්‍රත්‍ය අනිත් එක තමයි සහජාත අධිපති ප්‍රත්‍ය කියන එක. ඒක මේ ආරම්මන අධිපති ප්‍රත්‍යයෙන් ගත්තොත් දැන් මෙතන අධිපති වෙන්නේ නිවන කියන අරමුණ තමයි අධිපති භාවයට පත් වෙන්නේ. මේ මාර්ගයට පත් වීමේ. එතකොට ඒ වගේම සහජාත ප්‍රත්‍යයෙන් ගත්තහම ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා ලෝභ ද්වේෂ කියනවා ඉවතට ගිහිල්ලා විශේෂ වූ කොටස් හතරක් ඒක නිර්වාණ මාර්ගය අවබෝධ කිරීම සත්‍ය ඥාන වශයෙන් අවබෝධ කිරීම සඳහා යෙදෙනවා. ඒ තමයි අපි දන්නවා මේ ඉර්ධිපාද හැටියට සඳහන් වෙන කොටසක් තියෙනවා ඡන්ද විරිය ඡන්ද චිත්ත දිනේ වීමාසය. එන්න මේ හතරත් මේ හතර හරහා තමයි මේ අධිපතිභාවයෙන් මේ මාර්ගයකට පැමිණෙන්නේ කියන එකත් මතක් වුණා. ඒකත් සඳහන් කරන්නම් කියලා හිතුණා. දලුවත් මහත්මයා අන්තිම තාපිතන මේ සත්‍යගත මන් දුක්ඛේ ඥානං කියලා සඳහන්දී ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේම මේ දුක්ඛ සත්‍ය අරමුණු කරගෙන කලින් විස්තර කරා වගේ අපි ඒ කියන්නේ පීනන අර්ථයෙන් ඊට පස්සේ සංකත අර්ථයෙන් ආදී වශයෙන් ඒ හතර ආකාරයේ සංතාපයෙන් විපරණාමයෙන් ඒ විදිහට යම් කිසි විමසීමක් කරනවා ළඟට අරගෙන සංස්කාර ධර්මයන් ළඟට කරලා ඒ වගේ තියෙන මේ පෙරෙන ගතිය සංකත ගතිය මේ සංතාප ගතිය විපරණාම ගතිය හොඳින් බලාගෙන යනවා. බලාගෙන ඒව අනිත්‍ය වශයෙන් දකිනකොට ඒව දුක්ඛ හැටියට බලාගෙන යනකොට ඒ වගේ සැලකීමෙන් ඒ වගේ දක්ෂකමක්. ඒ කියන්නේ ඒ දිහා නිවැරදි ආකාරයට දැකීමේ දක්ෂකමක්, කුසලභාවයක්, නිපුණභාවයක්. හදින් කරගෙන යන්න හැකියාවක්. ඊළඟට එවැනි සිත් ඒ කියන්නේ ඒ විදිහට ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව ලං කරලා ඒ වගේම සංස්කාර ලක්ෂණ ටික මත කරගන්න පුළුවන් විදිහේ දර්ශනීයකට පත් වීමෙන් තමයි මේ ධම්ම විචය. ඒ කියන්නේ ඒකම හිතලා ඒ ධර්මයට ගලපලා මේ විදිහටයි කෙරෙන්නේ කියන එකේ යම් කිසි මේ සත්‍ය ඥාන වශයෙන් දැකීමක් තමයි මෙතන කියන්නේ. ඒ අනුව තමයි මේ සම්මා දිට්ඨිය උපදිනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි හැම එකක් ගැනම මේ දුක්ඛ සත්‍ය ගැන, සමුදය සත්‍ය ගැන, නිරෝධ සත්‍ය ගැන, ආර්ය මාර්ග සත්‍ය ගැන මේ ආකාරයෙන් පරික්ෂා කරනකොට මේ විදර්ශනාව හරහා තමයි මේ ඥාන සියල්ල ලැබෙන්නේ. සත්‍ය ඥාන හැටියට දැකීම හැකියාවක් ලැබෙන්නේ සත්‍ය ඥාන හැටියට දැකුවොත් තමයි අපි කියන්නේ සෝතාපට්ටි මාර්ගය කියලා. ඒ මා හිතනවා ඒක තේරුම් කරපු පැහැදිලි ප්‍රමාණවත් වෙයි කියලා සාමාන්‍යයෙන් අපිට දීර්ඝ වශයෙන් විස්තර කරපු නිසා. තේරුම් ගන්නයි. හොඳයි තේරුම් ගන්නවා කියන එක බොහොම කේන. හොඳයි එහෙනම් අපි අද දවසේදී මේ ඒ ධර්මවත් අදනා ඒ සත්‍ය ඥාන චතුස්කේ පිළිබඳව ධර්ම දේශනා අපට සවන් දීලා ඉන්නතුරු තමයි වැදගත් මේ විස්තරාත්මක ධර්ම සාකච්ඡාවකටත් එළඹුණා. ඉතින් සාකච්ඡා සම්බන්ධ සම්මේලනයට මම එක්වදින් මම කල්පනා කරනවා ශ්‍රීමති මහත්මියට යොමු වෙලා වැදගත් ධර්ම සාකච්ඡාවක් නිමා කරන්න ගෞරවනීය සභාවනවාසි මේ වැඩසටහන අපි ගුවන් විදුලි ප්‍රචාරකින් පවතින මේ දායකත්ව සම්බන්ධ ප්‍රසක් ඉන්නවා. එතනත් ඉතින් ඒ ශ්‍රීමති මහත්මියගේ ඉන්නන මුද්‍රයන් අනුව අපි ගෞරවනීය සභාවනවාසි වෙලා මේ සාකච්ඡා නිමා කරනවා. ඉන්නනතුරු මට තත්පරයක් දුන්නොත් මම දේදීක සාමාන්‍ය යන විදිහට මාරු කරලා ඉවරලා මේ කල්‍යාණ මිත්‍ර මිත්‍රයන්ට ලැබෙන්න පුළුවන් නම් අපේ ප්‍රසන්න මහත්මයා ගෞරවනීය සභාවනවාසිගෙන් යම කාර්ය දැනගන්න කැමති කෙනෙකුවා පිටා සිටි වේලාවකින් අපි ඒක කරන්න පුළුවන් දෙයක් යවන්න නැතුව හැබැයි මම ශ්‍රීමති මහත්මියට කියමු ඉන්න. සැකලෙන් තමයි මහත්මයා අම්මාද නැහැ. මේ පින්යාල වලදාය වෙන හරි කියනවාද කරනා කළා කියලා. හොඳයි හොඳයි. හොඳයි. හොඳයි අපි එහෙමනම් ඊටම ගෞරවයෙන් චිත්තවන්දිකුම් එහෙම චිත්තවන්දිකුම් ඔබතුමිට පුළුවන් අද නාමුදා කරන්නේ. සුදන් සන්නේ හැම දිනටම ගෞරවයේ සම්මාස ඔබ වහන්සේ අපිත් එක්ක පැය දෙකක සමර කාලයක් ඇතුළත සම්බන්ධ වෙලා ඔබ වහන්සේ අපසහිත ධර්මය අපට පහදලා දුන්නා. ඒ ධර්මය අනුව හිතන්න ඕන විදිය සිත කියලා දුන්නා. ඒක ප්‍රඥාව අවශ්‍ය බව කියලා දුන්නා. සම්මාස ඒ සියලුම කාරණේ දිනන ප්‍රඥාපි කලාව විස්තරම දුනා. පිටට ගන්න ඇති ඒ අනුව අපි කලේ තියන්සි දෙයක් කියන නම් ඒ ලොකමාව සිදු කරන්න අපි පිටට ගන්න ඕන කියන එකත් ඔබ වහන්සේ ඒ විස්තරාත්මක දේශනෙන් තේරුම් ගත්ත දේ සම්මාස ඒ දේශනා ස්වාස්තල ඔබ වහන්සේ අත්පත් කරගත් සියලු කුසල්ද අපි සීමෙන් අපි කරගත්තා වූ ධර්ම ඥානය දියුණු කර ගැනීමෙන් යම් කිසි පුණ්‍ය පින් ප්‍රමාණයක් අපි ලබා ගත්තද ඒ සියල්ලම මෙලොව කල්යාණ මිත්‍යා වෙනුවෙන් ඔබ වහන්සේ පාද නමස්කාර කරලා සිතසිත පූර්වක අනුමෝදන් කරනවා කියන්නේ ඒක තමයි ඇත්තටම අපි වෙනුවෙන් මේ සංස්කෘතිය කරන අපේ දවස මාසය තමයි දාසම අපි හරි පැත්තට යොමු කරමින් කොහොමද මේක කරන්නේ කියලා ඒ විදිහට අපි අපි උත්සාහය තවත් ප්‍රතිඵල ලැබලා යන විදිහට යොදවමින් සම්මාසලා ඉතිරිගෙන ඉතිරි සාදු සාදු සාදු හොඳයි. එහෙනම් අද දවසේ දී කල්‍යාණ මිත්‍රෙනි අද අප වෙනුවෙන් මේ ස්ථානයේ වැඩම කළ පූජ්‍යපාද කාර්යගම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි සිල් දෙනාම නමස්කාර පූර්වකව නැවත වරක් යොමු වෙමු. ස්වාමීන් වහන්සේ අපි එහෙනම් අද දිනේදී මේ සාකච්ඡාව නිමා කරමු. ඔබ වහන්සේට යොමු වෙනවා. සියලු වකාරණ සිංහසින ඇත්තටම බැලුවොත් මේ අපි සාකච්ඡා කළේ තාම ගැඹුරු කොටසක් වෙන කාණේ හාමුදුරන්ගේ සතරාරෝ සත්‍ය කොට මේ කොටස තමයි විගත විස්තර කරලා තියෙන්නේ සම්පූර්ණ සතරාරේ සත්‍ය කියන එක. ඉතින් මේක පැත්තකින් බලනකොට මේ කෙනෙක් සත්‍යයට ගස් වෙහෙස ඇති වෙන්න පුළුවන්. සමහර විට නොතේරෙන වැටෙන නිසා අපහසුතාවයන් වලටපත් වෙන ඇති වෙන්න පුළුවන්. මම හිතන කොටස් දෙකක් විතර විස්තර කරන්න ගොඩාක් හොඳයි කියලා කොහොම හෙන්නේ. කොහොමවත් මේ අපි සාකච්ඡා කරන මේ ධර්ම කරුණවල ආරම්භයේදී බොහෝ මුසුරුදු ඕනෑම දෙයක් සිත වෙනසකට පත් කරනවා කුරුණ ඇති නිසා. පාසල ළමයෙකුට උනත් පද්දේට මාරු වෙනකොට අලුත් විෂයන්ගෙත් මනසේ ගැටීමක් ඇති වෙනවා, වෙනසක් ඇති වෙනවා, නැරුණක් පුදුමද නිසා. ඒක පුර කාලේ සිඳුඳුකට මේ ඒක යන සුරක් ඇති වෙනකොට කරනෙන් හිතට පහසුවක් ලැබුණා. මේ කියන්නේ මේක, මේ කියන්නේ මේක කියලා තේරෙකට පටන් ගන්නවා. සෑම දෙයකම ආරම්භයේ බොහොම අපහසු ඒක තමයි ස්වභාවය. මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන මේ පින්වත් සුත් මේ අහන්නා වූ ධර්ම කරුණෝල ධර්මයේ යම් මට්ටමකට අවබෝධයක් ඇති වුණාද ඒ පුණ ශක්තිය හේතුකටගෙන තවතත් මේ පින්වතුන් ප්‍රඥාව උදා කරගෙන සංසාරයේ පිටි කරගන්න ශක්තිය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. එයගේම දලුවත් මහත්තයා අපි විශාල සේවාවක් ලෝකේ පුරා සිදු කරා. එතුමාට මේ සේවාව මුල් ආකාරයෙන් සිදු කරා. නිරෝධ සම්පත්තිය කායික වශයෙන් හා මානසික වශයෙන් දවසක් උදා වේවා. සතපින් සතකටපත් වේවා. එතුමා ඒ වගේම මේ සිද්දමට සහභාගී වෙන සියලු දෙනා ආයු වර්ධක බල ප්‍රඥාවට දීනු වේවා. අවසානයේ ඒ පින්වතුන්ට දෙපින්වතුන් නම් මේ ගිය සියලුම ධාතුන්පත් මේ සම්බලේ ආදිවත් අපතල ප්‍රතිසාවද කිවිසුලියවා. ඒ වගේම සියලු දෙවියරුත් මේ පින් බලෙන් ආදිවත් අපතල ප්‍රතිසාවද කිවිසුලියවා. මේ සේවාවන් සිදු කරගෙන යන්න දෙවියන්ගේ බලවත් ආශිර්වාදයක් ලබා දුන්නා. දෙවියෝ සැපතින් දෙවියන්ට ධාතුන්පත් අපපාතත් ලෝතරා බුදුරයන් වහන්සේලා වර්ණා කරනවා. නිර්වාණය කිනකම් මේ සාක්ෂාත් වේවා සනා වේවා සනා වේවා.